දම්බ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨින් දින්කරේ ධරං වතාමි අදමේ දේ සාසවා කුඤ්ඤ භාගියා උපදීවේ කංඛා අරියා අනාත්තවා ලෝකුත්තරා මත්ංගාති සදහවත් වාර්තනමන්ද පිණිසුනි අද දින අප මේ පින්නතුන්ට විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේ නැ ඉතාමත් වැදගත් මාතෘකාවක්. අද අප මේ පින්නතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ සම්මා දිට්ඨිය පිළිබඳව. සම්මා දිට්ඨිය කියලා කිව්වහම අපි බොහෝ දෙනාට අහල පුරුදු මාතෘකාවක්. බොහෝ දෙනා හිතන්නේ ඉතාමත් සරල දෙයක් කියලා. සාමාන්‍ය අපේ තේරුම් හැටියට කියන්නේ නිවැරදි දැකීම. අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා අපි සම්දනාටම නිවැරදි දැකීමක් තියෙනවා. ඒ නිසා අපි හිතන් ඉන්නවා අපි සම්මා දිට්ඨියෙන් යුක්තයි. අපි සම්මා දිට්ඨියයි අනිත් පැයට එහෙම නැහැ අනිත් ආගම්වලයි මිත්‍යා දිට්ඨිකයි කියලා අපි හිතන් ඉන්නවා. එන්නතන බුදුදහමෙන් හැටියට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? ඒ ලක්ෂණ කොහොමද? සමාජයෙන් ඇති කරගත්ත කෙනාගේ ශරීරයේ තියෙන ලක්ෂණ මොනවාද? ආදී කරුණුයි අද අපට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව උන්වහන්සේ උත්සාහ කළේ ලෝකයේ ඉන්න නියත මිත්‍යා දෘෂ්ටිකය ලෞකික සමාජයෙන් පත් කිරීම ලෞකික සමාජයෙන් යුක්තයි. ලෝකෝත්තර සම්මාදී දේවල් සතුටට සම්මාදී දේවල් කල් ක්‍රීමක් තමයි බුදු ආන්දරගේ අපේක්ෂාව වුණේ. ලෝකේ සමහර අය ඉන්නවා නක්ක දෙන්න නක්ක ඉන්න නක්ක සුකට දුක්ඛාන සම්මානං පරම් විපාකෝ නක්ක අයං ලෝකෝ නක්ක පරෝ ලෝකෝ නක්ක මාතා නක්ක පිතා නක්ක ලෝකේ සමන බ්‍රාහ්මණං සමන්නකා සම්මා පරිමාණ ආදී වස්තින් විතර නිවිදේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි යුක්ත සමහරක් සම්ලෝකෙ ඉන්නවා. දුන්ජේ විපාක නැත, යාලු විපාක නැත, මෙලවක් නැත, මරණින් පසු ජීවිතයක් නැත, ඒ වගේම මවට සැලකීමේ ආදී අනුසංසයක් නැත, ඒ වගේම දෙමෝපියන්ටම සැලකීමේ අනුසංසයක් නැත, යහපත් මගට පිළිපාන සමන බ්‍රාහ්මණයන් නැත, මේ ආදී වශයෙන් වැරදි අදහස්ක් වැටෙන ලෝකෙ ඉන්නවා. අඩු කාලෙ තමයි දෙමෝපියන් සැලකීමේ ගුණයවත් එයන්න පිළිගන්නේ නැතිව ඉන්නවා. බුදුදහම අනුව මේ සඳහන් කන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක දැඩි මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ දැඩි මිත්‍යා දෘෂ්ටිය යම් කෙනෙක් අත්හැර නොගත්තොත් එවැනි කෙනාගේ පරලෝව අනිවාර්යයෙන්ම දුගතිගාමී වෙනවා කියලා ධර්ම සඳහන්යි. නියත නිර්වේගාමී වෙන අකුසලයක් දෙන්නේ නැහැ. ඇතැමිට මේක කලිකාත්ම භාවක එකරම් නියති මිත්‍යා දෘෂ්ටියක් නොමැතිව සාමාන්‍ය විදිහේ යහපත් දැක්මක් ඇති වෙච්ච දෙය මේ ලෝකයේ මනුෂ්‍යයන් හැටියට ඉපදිලා ඉපදුනාට පස්සේ සමානතුරු කරන පරිසරයේ තියෙන්නේ. ඒ වගේම සමාජයේ දර්ශනයන් ආගමනුව නිවිති දැක්ටි මතවල සමානක් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ මූලික අපේක්ෂාව වුණේ මෙන්න මේ වැරදි මතයේ ඉන්න අයට නිවැරදි මතයක් ඇති කරන්නට. ඊළඟට මෙන්න මේ සම්මාදිට්ඨිය ඇති කරගත්ත අය මේ ලෞකික සම්මාදිට්ඨිය යුක්ත අය ඊටත් වඩා ඉහළ තලයකට සමවන බුදුහාමුදුරු උත්සාහ කළා. මොකද ඒ අපේක්ෂාව තමයි සතුට සම්මාදිට්ඨිය කියලා. ඒකට කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. මැදිමේ කාර්ය ප්‍රධාන සූත්‍රයක් වෙනවා මහා සත්‍යාරිත සූත්‍රයේ මහා සත්‍යාරිත සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වෙනවා සම්මා දිට්ඨිය පහන් විස්තරයේ දොයන් වදානි. මහණෙනි මම සම්්‍යක් දෘෂ්ටිය දෙවිදාරම් කොට දේශනා කරනවා. කුමක් මේ දෙක? සාස්වා පුඤ්ඤ භාගියා උපදිවේමක්කා. සාස්ත්‍රෝ පුඤ්ඤ කර්මයට බල වූ උපදී සංස්කත් ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ වගේම අරියා අනාත්මවා ලෝකුත්තරා මග්ගම් දන්දා. දෙවෙනි සම්මා දිට්ඨිය තමයි ආර්ය වූ අනාත්ම වූ ලෝකෝත්තර වූ මාර්ගඵල ලැබීම සඳහා අන්‍ය වූ සම්මා දිට්ඨියක් තියෙනවා. මෙන්න මේකයි සම්මා දිට්ඨියේ ප්‍රධාන ප්‍රභේද දෙක. පින්තුනි අපේ මනුෂ්‍යයන් හැටියට අපේ සමස්ත ජීවිතයම අපි දෙලෙනා කියන්නේ පත්‍යන්ගේ ලක්ෂණය තමයි සුඛ සාමාන්‍ය දුක්ඛ කටිකෝලයන්. මිනිසා සැප හොයනවා දුක පිළිගුල් කරනවා. උපතේ පටන් මරණය දක්වාම සත්‍ය සම්පූර්ණයෙන්ම දෙලෙනා කියන්නේ ජීවිතේ සැප හොයාගෙන යන්නේ. එනිසාගේ කුඩා කාලයේ ඉගෙන ගන්නවා. ඊළඟට උසස් අධ්‍යාපනය ලැබෙනවා. කරකිර සංකරණමා ජීයන් හැටියට මේ පිළිතුන් යුග ජීවිත සම්පන්නවා. දරුවන් ලබනවා, මිලමුදන් ලබනවා. මෙයාගේ නොයි සේවලම් ජීවිතය කරන්නේ සත්‍ය බලාපොරොත්තු ජීවිතයේ ප්‍රුක්තිය බලාපොරොත්තු. ඒ වගේම සංවිත යම් ප්‍රමාණයකට ජීවිතයේ සතුටක් ලැබෙනවා. නමුත් මේ සම්පත් ඒක රාශී කර ගැනීම තුළින් පිළිතුනි අවසානයේදී අපි බලාපොරොත්තු වන සැපද ලැබුණාද කියලා ඥාතවතාවක් කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා අපි අපේක්ෂා කළ සැපද විඳින්නේ නැහැ කියලා. බුදුදහමේ හැටියට පින්නතුනි සමස්ත බුදුදහමම තියෙන්නේ සත්‍යයට දුකෙන් මිදීම සඳහා කරපං සම්මාව. එනිසා ලෝකයේ තියෙන අනිත් ශාස්ත්‍රයන් අතුරින් ලෝකයේ මිනිසාට සතුට ලැබීම සඳහා මඟ විවර කරපු දර්ශන අතුරින් විද්‍යාවන් අතුරින් විද්‍යාන් අතුරින් ක්‍රමෝපායන් අතුරින් බුදුදහම තමයි පින්නතුනි ප්‍රධාන වාණි. ඇතැමින මේ පිනතුන් ජීවිතයේ වඩාත්ම සතුට ලැබෙන දේ හැටියට විවිධ දේවල් හිතාගෙන ඉන්නවා. ඇතැමිට ඉහළම උපාධියක් ලබාගෙන සතුටට පත් වෙන අපේක්ෂා කරනවා. ඇතැමිට තමයි දූ දරුවා හොඳට උගන්වලා එයත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට යවලා ඉහළ ගුරු සින් ලබා දීලා සතුටට පත් වෙන අපේක්ෂා කරනවා. ඇතැමිට මිලමුදල් බැංකු ගෙනුම් වල තැන්පත් කරලා ඉහළම ආදායමක් ලබන්න බලාපොරොත්තු වෙනවා. ඇතැමිට ඉතා වටිනා දේවල් රත්නම් වගේ දේවල් තැන්පත් කරලා ඒ තුළින් සතුටට පත් වෙන අපේක්ෂා කරනවා. ඇතැමිට තමන්ගේ රූපය බොහොම ලක්ෂණට තියාගෙන රූපේ වෙනස් වෙන්නේ නැහැ කියලා බාහිර ලෝකෙට පෙන්නන දැඩි පරික්‍රමයක් දරලා තමන්ගේ රූපේ හරියටම ලක්ෂණ තියෙනවා කියලා පෙන්නන ඔප්පු කරලා ඒ තුළින් සතුටට පත් වෙන පිළිසකුත් ඉන්නවා. මෙන්න මේ කාරණා අතුරින් ගත්තොත් පින්නතුනි මේ හැම දෙයක්ම අවසානයේ ගත්තොත් මේ අවසානයේ තියෙන ලක්ෂණය තමයි වෙනස් වීම කියන සංකල්පය. මේ වෙනස් වී වෙනස් වෙන ලෝකයේ තුල අපි වෙනස් වෙන්නේ නැහැ කියලා විකාගෙන ඉන්නවා. ලෝකයේ පින්නතුනි දුක වෙනස් වීම නෙවෙයි. ලෝකයේ දුක අනිත්‍යතාවය නෙවෙයි. අනිත්‍ය වූ දේ තුල නිත්‍ය ස්වභාවය ඇඟීමයි දුක කියලා කියන්නේ. වෙනස් වෙන ලෝකේ දැන් අපේ ශරීරයේ වේගින් වෙනස් වෙනවා. මේ වෙනස් වීම තුල අපි ලොකු උත්සාහයක් ගන්නවා වෙනස් වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න යනවා. ඒ නිසා ටිකක් වයසට යනවත් එක්කම විවිධ විවිධ උපක්‍රම අපි භාවිත කරනවා. විශේෂයෙන් කොණ්ඩේ වරණය වෙනස් කර වෙනස් වෙනකොට අපි දරන පරිස්සම මෙයන් සඳහනවා. අපි උත්සාහ කරන්නේ අපි වෙනස් වෙන්නේ නැහැ කියලා ලෝකෙට පෙන්නන්න. දෙන්න අපි සියුම් සතුටක් විඳිනවා. නමුත් මෙතුනි කලක් යනකොට තේරෙනවා මේ වෙනස් වීමට හිතන තරම් පිළියම් ගන්න බෑ කියලා. අවසානයේ අපි මේක සම්පූර්ණ මතකයිනවා. එතකොට අපිට අකුණැස්සීම් හරි වෙනස් වීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි බාහිර ලෝකේ යම් යම් සාපක මත විශ්වාසය තියලා අපි හේතුලින් සතුටට පත් වෙන්න උත්සාහ කරන අපේ අවස්ථානේ උරුම වන්නේ සතුට නෙවෙයි දුක. බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ කුමක්ද? මේ ලෝකේ යථාර්ථය මේ සත්‍යයට සිදුවන හැබෑ ඉරණම මොනවද කියලා දේශනා කළා. මේක ලෝකයට පැහැදිලි කරලා දීලා අන්නේ ලෝක යථාර්ථයට පුද්ගල මනස පුරු කරගන්න. ඒ වෙනස් වීම අධියස්ස, ඒ දුක අධියස්ස නොවෙනස්කන මානසික තත්ත්වයක් ඇති කර ගැනීමටයි බුදුහාමුදුරුවෝ උත්සාහ කළේ. බුදුරජාණන් වහන්සේ කියනක මහත්වෙච්ච සමහර කාර්තාවන් සඳහන් කරනවා. බොහොම ස්වරූපී කාර්තාවන් සඳහන් කරනවා. ස්වාය ප්‍රහස් භවයේ පස්සේ අවසානයේ බුදුරජාණන් වහන්සේ මම ඒ කාලේ මගේ පොණ්ඩේ රක්ෂණය කියාගෙන ගැදී පරිශ්‍රමයක් උත්සාහ හැදෑරුවා. මම මගේ පොණ්ඩේ නිසා වා මාන්නයට ආඩම්බරයට පත් වුණා. නමුත් ස්වාමීන් මම එහෙම වූ පොණ්ඩේ දැන් සපුරාම බැහැර කරලා මට ඒ තුළින් ඇති වෙන කිසිම ක්ලේශණයක් දුකක් වේදනාවක් දැන් නැහැ කියලා. බලන්න මේ එකම හේතුලින් මට කොයි තරම් දුකකට පත් වෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් කරන්නේ මෙන්න මේ ලෝක යථාර්ථය දැක අපට හැබෑ නුවණක් ඇති කර දීම. අන්න මේ සඳහායි බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් උත්සාහ කළේ. ඒ තමයි සම්මා දිට්ඨිය ඇති කර දීම. හරියට සින්නතුනි අන්ධකාරයේ යුක්ත කාමරයක ඉන්නකොට අඳුර ඝන අඳුරෙන් ගැටිය තියෙන විවිධ විදියේ බඩමුට්ටු තියෙන කාමරයක අපි ඉන්නවා. මෙන්න කාමරයකින් අවස්ථාවේදී අපි නොයෙක් විදිය උත්සාහයක් කරනවා දැන් කොහොමද කරන්න ඕනි කියලා. නොයෙක් පැතිවලට අපි යන්න උත්සාහ කරනවා. නමුත් යනකොට මොකද වෙන්නේ? බඩමුට්ටු ඇඟේ හැප්පෙනවා. අපිට මේ කාමරයේ තුල කොහොමද කරන්න ඕනද කියන හැඟීමක් අවබෝධයක් අපිට නැහැ මේ අඳුර නිසා. මෙන්න අවස්ථාවේදී කියන තුන යම් කෙනෙක් එකපාරම මේ කාමරයේ ආලෝකයක් දැක්වෙනවා. ආලෝකයක් ගන්නු ගමන් මොකද වෙන්නේ? සමහර තීරණවා දැන් කාමරයේ තියෙන බඩමුට්ටු ටික මොනවද? සමාජයෙන් කොමක්ද කරන්න ඕනේ? කාමරෙන් එළියට යන්න ඕන නම් කොමක්ද කරන්න ඕනේ කියලා මේ පිළිම අවබෝධයන් සනිකව තමයි ලැබෙනවා. එන්නතනි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයත් අන්නර අන්ධකාරයේ ඉන්න කෙනාට ආලෝකයක් දැන්වුවා වගේ. දැන් අපි හිතනවා අපේ ලොකු ආලෝකයේ ඉන්නේ කියලා. නමුත් වෙනතුන් සැබෑ ලෙසම ගත්තොත් මේ ආලෝකය අපි විතර කරන් ලොකු ආලෝකයක් නෙවෙයි අපේ ජීවිතවල තියෙන්නේ. ඒ අපේ ජීවිතේට සැබෑ ආලෝකයක් ලැබෙන්නේ බුදුහාමරණේ දහමයි. ධර්මයෙන් යන්නේ ආලෝකය අපේ ජීවිතේට ලැබෙනකොට අපේ මුලින්ම බලන්නේ අපේ ශරීරය දෙක. අපේ ශරීරෙට මොකද වෙන්නේ කියන අසාරතිය අපි බලනවා. බුදුහාමර දේශනා කරනවා සංකීර්ණ පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් ගත්තොත් මේ පුද්ගලයා සකස් වෙලා තියෙන ස්කන්ධ පංචකයේම දුකයි කියලා. මෙන්න මේ අවබෝධය ලැබෙනවා ඊට කලින් ප්‍රධාන වශයෙන් සතර ගැන අවබෝධයක් එනවා. ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති කෙනෙකුට හිතෙන්නේ අපි උපතේ පටන් මරණය දක්වා විවිධ විදිහේ කටයුතු කරමින් ජීවත් වෙනවා. මරණය පස්සේ සියල්ලක්ම අවසන්ුනායි කියලා. නමුත් යම් කිසි විදියක සාමාන්‍ය විදියේ සම්මා දිට්ඨියක් ලැබෙන්නකන ලෞකික සම්මා දිට්ඨියක් ලැබෙන්නකනට කියනවා මේක වඩා ලෝකයක් තියෙනවා. අපි මේ ලෝකේ ගෙන කලින් අපි දැනට ජීවත් වුණා. එහෙම ජීවත් වෙච්ච අපි මේ ආත්ම භාවයේ ජීවත් වෙන මරණය මතු අපි නැවත ජීවිතේ යනවායේ අවබෝධය සමන්දෙනවා. අන්නේ අවබෝධය ලැබෙච්ච කෙනාම කට කරන්න ජීවිතය අනුපාඩම් බහ කඩ කරගන්නවා. ඇකිතා ඥාන සීල භාවනා දෙකින් විඳහම් කරගන්නවා. බෝධි පූජාදීකින් සම්බට සහභාගී වෙනවා. අසරණයට සලකනවා. මෙයාගේ නොයෙක් කරුණු විශ්ලේෂණය කරනවා. හැබැයි සිද්ධාතනාට පිටතුනේ මේ සම්මා දිට්ඨිය මේ දැක්ම සම්පූර්ණ ජීවිත අවබෝධයක් නෙවෙයි. දැන් අපි මේ දෙන්න දානයන්ට උපකාර කිරීම, දාන ආදී පින්තහක් කිරීම, සුචරිත දේවල් යෙදී මේ කරුණ පින්තුනේ බුදුදහමෙන් බැහැර අනිත් ආගම්වලයි මේ ලක්ෂණ තියෙනවා. යැයි කියන්නේ සැලකීම, දෙමෝපියන්ට සැලකීම, අසරණයන්ට සැලකීම, හොඳ නිමියවත් වීම. බොහෝ ආගම්වල ගණක තියෙන හැබැයි මේ ආගමක් අදහන් නැති අය කියනක මේ ලක්ෂණය තියෙනවා. නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි අර මුලින්ම තියෙන අඩුපාඩුම අනික දුරු කරගෙන දෙවෙනි අවස්ථාවකට වෙනවා. සම්මා දිට්ඨිය දෙවෙනි අවස්ථාවකට වෙනවා. මොකද මේ දෙවෙනි අවස්ථාව නෝනි බලනවා මේ දුක ඇතිවන සැපය හේතුව කුමක්ද කියලා. ඒක නිකම් ලැබෙන්නේ ඒ සම්මා දිට්ඨිය ඒ සඳහා කාරණා දෙකක් සම්පූර්ණ විය යුතුයි. සංසකම ශ්‍රවණියන් යෝනිසෝ මනසිකාරයක් කියන මේ කාරණා දෙක. සංසකම ශ්‍රවණිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙතින් හෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මහාපු සාරණිය කියලා තියෙන මේ සත්‍යයේ හතර දුක පිළිබඳව මන අවබෝධයෙන් යුක්ත සංසකනා ගැනීම දෙන්නේ. එවැනි මෙහෙම කන්නේ විතරක් ඇති ඒ හුම් කන්නේ බුදියාන වන්නෝලින් මෙහෙම කරකට ඕන. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මෙන්න මේ කරුණු දෙකයි පිළිතුරු සම්මාදිතිය ඇතිවන ප්‍රධාන හේතු දෙක. අදහන ශ්‍රවණිය යෝනිසෝ මනසිකාරය. පිළිතුරු බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාවම තියෙන්නේ මෙන්න මේ සම්මාදිතිය ඇති කරගන්නීමට. මේ සම්මාදිතිය තමයි අපේ ජීවිතයේ තියෙන මහා ආලෝකය. අපේ ජීවිතයේ යම් යම් කාරණාවල දුක, සංඛාපේ, ශෝකයේ වෙලී තියෙනවා නම් ඒ සියලු දුක් වලින් නිදහස් වීමේ මාවත තියෙන්නේ මෙන්න මේ සම්මාන දෘෂ්ටිය මත. මේ පින්තුන් දන්නවා බුදුරජාණන් වහන්සේට ආදාරණා අකාශාරාව ඉසාගෝල්ද නිවන් යය. ඒ සමංගෙ නිමිති දුක සංඛාපේ නැති කරගත්ත මේ ධර්මයහල. ඒ වගේම රජු මාලාවෙන් යන්නේ ඒ වගේම සුනීත සෝපාක වැන්නේ අය මේ වගේ සෝනා මෙහිමිය රාජනාම් දුර් වැනි මේ අපමණ සත්‍යයන් මහත්වූ දුකෙන් සංසාපෙන් සිටිය ඇත්තන් මේ ධර්මය අහතුවම තේරුණා සසරේ ලැබුණ දින බලමු නිසා මේ දුක ඇතිවන හේතුව මොකක්ද කියලා. අන්න ඒ අවබෝධය නැබලා හේතුන් සමඟ චින්තනය පිටුවා. අන්නේ චින්තනය ඔස්සේ තමන්ගේ ක්‍රියාකලාපයේ විරුද්ධම නිසා මේ දුකෙන් නිදහස් වන්නට යාට අවකාශ ලැබෙනවා. සින්නතනි අපි ඒ නිසා බලමු මේ සම්මාදිකයේ කොටස් ටික කොහොමද කියලා. දැන් ප්‍රධානම සම්මාදිකය දේශනා කරද්දී බුදුහාමුදුරෝ මුල් පියවර මේකට දේශනා කරේ සාස්වා කුඤ්ඤ වාග්යා උපනිවේශකම් කියලා. සම්මාදිකයේ මුල් පියවර තමයි සද්දන විශ්වයට බස්සෙකට තේරෙනවා මේ ලෝකේ තව බාහිර ලෝකයක් තියෙනවා. මේ සසර ගමනක් යන්නේ ඒ නිසා සසර ගමනේදී සුවපත් වෙන දේවල් සමාකරන්න ඕනේ කියලා. ඊට පස්සේ මොනවද කරන්නේ? දාන, සීල, භාවනා, පස්තිපත්තා නමෝදනා, වේයවස්ස අවසායන, ධම්මදේශනා, ධර්ම ශ්‍රවණ, ඒ වගේම ඉක්තුජු කම්ම කියන මෙන්න මේ දස පුණ්‍යයන් ක්‍රියා කරනවා. මේවට කියන්නේ දස පුණ්‍ය ක්‍රියා කියලා. මේ දස පුණ්‍ය ක්‍රියා දාන කියන භවනා ඒ වගේම මේ කියන පින් දීම, පින් අනුමෝදන් වීම, වැඩි කියන සැලකීම, වතාවත් කිරීම, ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, තමන්ගේ දෘෂ්ටිය රිදු කිරීම කියන මේ කර්ම 10ට කියනවා දස පුණ්‍ය ක්‍රියා කියලා. සම්මාදිටිය මුල් අවස්ථාවට හැමෙන එක නම් මෙවැනි සිතාම් විතරම ජීවිතය කරන්නේ නෙමෙයි. මේක පිළිතුරු හොඳ දෙයක් නෙමෙයි. සිතාම් කරනකොට පුද්ගලයාගේ ජීවිතය උඹා අපර වෙනවා. කරදර සංකඩ උඹා අඩු වෙනවා. ජීවිතේ අපට ඇතැමිට අතීතයේ කරපු කර්ම ශක්තියේ විපාක එන්න තියෙනවා නම් අනුසල කරකවල උඹාට මේව දුර්වල වෙනවා. සිතාම් විතර කරන්නේ ඉන්නකොට ඒ සියලට වඩා සමන් කරන යහපත් දේවල් බොහොමයක් සඵල වෙනවා මේ පුණ්‍ය ක්‍රියාවල ආනිසංස විදියට. මෙවින දස පුණ්‍ය ක්‍රියා කෙරෙන්නේ බුදුදහම යාවේ තරක් නෙවෙයි ඇතැම් විට වෙන බාහිර ආගම්වල සිදු කරනවා. නමුත් මෙන්න එකක් හදක තියාගන්න මේ දස පුණ්‍ය ක්‍රියා විතරක් නෙවෙයි බුදුදහම කියන්නේ. මේ දස පුණ්‍ය ක්‍රියා ගැන විතරක් ධර්මය තමයි කියන්නේ හැම ආගමකම. පන්සලේ, පල්ලියේ, පොල්ලියේ හැම තැනම දැල්වෙන්නේ එකම පහනේ කියලා කියන්නේ මෙන්න මේ සම්මාදිට්ඨියේ මුල් පියවර විතරක් ගන්නයි. සම්මාදිට්ඨියේ මුල් පියවර විතරක් මේ පියවර විතරක් ගන්න අය තමයි කියන්නේ හැම ආගමක් සමානයි කියලා. ඇතැම් විට මේ පින්න තුන අහන රූප වහන්සේ සාමාන්‍යතාවලදී කියනවා හැම ආගමකම බාහිර දේවල් එක වෙනස් සංකීර්ණට ආරමුණ සමානයි කියලා. පින්නතුනි මේ කතාව හැවටින්න පමණ. බුදුහාමර සූත්‍ර ධර්ම රාශියක් කියලා දිනකට වනා වෙනම දවසක් කතා කරන්න පුළුවන් කරුණු තියෙනවා. වෙනත් ආගම් වලට වඩා බුදුදහමේ තියෙන දෙන්නට ගැන කියපු කාරණා. බුදුදහමේ විශේෂත්වයක් දෙනවා. සමාන සාහිත්‍යයක් තියෙනවා. නමුත් මේ අතරේ කුලිතේ සත්‍යයක් බුදුදහමේ තියෙනවා. අන්න ඒ කුලිතේ සත්‍යය තමයි සම්මාදිට්ඨියේ දෙවෙනි පියවර අරියා අනාථවා ලෝකුත්තරා මග්ගංගම් කියන එක. අර සාමාන්‍යකරණ පුණ්‍ය ධර්ම සියල්ලක් අපි කරන්නේ පිළිතුනේ ආත්ම දෘෂ්ටි මත පිළිකලා. ආත්ම දෘෂ්ටි කියලා කියන්නේ සමන් නොවෙනස්කම ආත්මයන් සමන්ගේ අභ්‍යන්තරයේ තියෙනවායි කියන හැඟීම ඇති කරගෙන කරන්නේ. මේ පුද්ගලයායි සතර දිගින් දිගටම කර්මයේ විදිහින්නේ කියන අදනනේ පිළිගනා කරන කුසල කර්ම සියල්ලක්ම හිතවන්නේ මේ ශාස්ත්‍රවෝ සම්මාදිකය. මේ සම්මාදිකයේ ඉඳලා විතරක් වෙනතුනි බුදුදහමේ සඳහන් කරන මාර්ගඵල ලබා ගැනීමට අපට අවකාශයක් නෑ. නමුත් මේ සම්මාදිකයේ ඉන්න කෙනා දෙවි ගාම වෙන්නේ නෑ. ඔහුට දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල සැප සම්පත් ඉන්න පුළුවන්. නමුත් මේ මෙවැනි කාලයක පිළිතුරු බුද්ධෝත්පාද කාලයක අපි ඉපදීමේ ලබන ප්‍රධානම ප්‍රතිලාභය තමයි මෙවැනි පින්කම් කරන අතරේ බුදුදහමේ තියෙන සුවිශේෂ සත්‍ය හඳුනා ගැනීම. බුදුදහමේ සුවිශේෂ සත්‍ය තමයි මෙන්න මේ දෙවැනි සම්මාදිට්ඨිය. ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ වගේ සතුම්පත්ක නැත්නම් චතුරාර්ය පිළිවඳව චතුරාර්ය සත්‍ය පිළිවඳව සම්මාදිට්ඨිය කියලා මේකට කියනවා. මේකෙදි සමත් වෙන්නේ පින්නතුනි. මේ කියන්නේ අපි කලින් සත්‍ය ඉඳලා කරේ සැප ලබන්න අපි බාහිර සාධක වෙනස් කරනවා. අපි බාහිර සම්පත් ඒකරත් ඒකරගත්තා. බාහිර දේවල් පිළිවෙලට ක්‍රමානුකූලව තියාගත්තා. ඒ වගේම අපේ ශරීරයේ විවිධ විවිධ අලංකාර ආදිය කළා. විනාඩි 30ක්ම කරන මුල් පියවරේදී අපි අපිනුතුයි මේ සතුට ලැබෙන්නේ ජීවිතේ සැනසීම තියෙන බාහිර සාධක මත කියලා. ඇතැම් විට අපි ලෝකයේ තියෙන ඉහළම දර්ශන අපි ඉගෙන ගන්න නැති. අපි ලෝකයේ පිළිගත් ඉහළම උපාධි ගන්න නැති. ලෝකයේ ඉහළම සාක්ෂණේ හදන යාන වාහන අපි පාරිශුද්ධ කරගෙන ඉන්න පුළුවන්. ලෝකයේ බොහෝ දෙනා අගය කර ඉහළම මට්ටමින් නිවාස හදලා ඒ නිවෙස්වල අපි ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් කිනුතනි මේ සත්‍යයෙන් අපට කවදාවත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. දුකෙන් නිදහස් වෙනම ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ප්‍රධානම අවස්ථාව වෙන මෙන්න මේ සම්මා දිට්ඨියේ දෙවෙනි අවස්ථාව අපි ඉගෙන ගන්නට ඕන. මේක තමයි පින්නදින අපි ජීවිතයේ වටිනාම ධනයක් හැටියට තියාගන්න ඕන දේ. අපි දැනෙන ජීවිතේ නොයෙක් දේවල් වටිනාම දෙමින් අපි ආරක්ෂා කරගෙන ඉන්නගෙන පුළුවන්. නොයෙක් දේවල් මේ තියෙනතුන්. නමුත් පින්නදින මතක තියාගන්න මෙවැනි කාලෙක ඉපදිලා ඉන්න අපි මෙවැනි මනුස්ස ස්වභාවයක් ලබා ගන්න අපි අපේ ජීවිතයේ අමිල වූ විලකන නොහැකි අනාරක වූ මහාම සම්පත වෙන්නට ඕනේ මොකක්ද මෙන්න මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. මේ සම්මා දිට්ඨිය පින්නතුනි විලකරන්න බැරි දෙයක්. අපි ලෝකේ නොයෙක් දේවල් සැපට සැනසීම සඳහා කරන දේවල් සඳහා යම්කිසි විලක්ෂණයක් කළ දෙන්නේ. ඒ ලබා ගන්න දේවල් බොහොමයකින් පින්නතුනි අවසානයේ සතුට නෙවෙයි දුක ඇතිවන්නේ. නමුත් මේ බුදුහාමුදුරු දේශනා කරන මේ සම්මා දිට්ඨිය හැපෙන වූ දුකෙන් නිදහස් වීමේ මාර්ගය මේ දේශනා කරන්නේ. එහෙනම් පින්නතුනි අපේ ජීවිතයේ වටිනාම දේ වෙන්නට ඕන මෙන්න මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. අපේ සියලුම ක්‍රියාදාමයන් පිට කරන්න ඕන මෙන්න මේ සම්මා දිට්ඨිය සියල මට්ටමකට පත් කර ගැනීම සඳහා. අපි නම් කිසි අනුශාසනාවක් අහනවා නම් යම් කිසි පොතක් පාඩම් කියවනවා නම් යම් කිසි කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනවා නම් යම් කිසි දුර ගමනක් යනවා නම් යම් කිසි වැදගත් විදියේ වියදමක් ඇති කරනවා නම් ඒ සියල්ලක්ම අපි ඉලක්ක කළ යුත්තේ මෙන්න මේ සම්මා දිට්ඨිය ලබා ගැනීම සඳහායි. ඇයි ඒකට හේතුව තියෙනුනේ? අපි ජීවිතේ බලාපොරොත්තු වන ඉගෙනම සතුට තියෙන්නේ මෙන්න මේ සම්මා දිට්ඨිය ලබා ගැනීමත් එක්කයි. කොමස් මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ? මේ චතුසත්‍ය සම්මා දිට්ඨියේ ප්‍රධානම දේ තමයි පින්තුණින් දුක ඇතිවීම පිළිබඳව ක්‍රමවේදය කියන දැක්ම මේක. සාමාන්‍ය ලෝකයේදී මිනිසා හිතන්නේ ජීවිතයේ සතුට ලැබෙන නම් බාහිර දේවල් රැස් කරගන්න ඕනේ කියලා. ජීවිතයේ සැපල බලනන් ශරීරයේ ලක්ෂණට තියාගන්න ඕනේ කියලා අපි හිතන්නේ. ජීවිතයේ සැපල බලනන් ලෝකයේ තියෙන ඉහළම නවීන පන්නේ වාහනය ලබා ගන්න ඕනේ කියලා අපි හිතන්නේ. ජීවිතයේ සැපත ලබන ඉතාම නවීන උපකරණ ලක්ෂණ gedara ටොප් ටැම්පර් කරගෙන ඉන්නේ කියලා අපි හිතන්නේ. නමුත් මෙන්න මේ සම්මාදිකයෙන් දැක් වෙන ආකාරයට ජීවිතයේ සතුට ලබන නම් කල යුතු ප්‍රධානම දේ තමයි ජීවිතයේ දුක ඇතිවන හේතුව ගැන මනාලුවලින් දැක්වීමක් ඇති කර ගැනීම. නිවැරදි දැක්මක් ඇති කර ගැනීම. පින්නදී සාධකයක් වන්නන්න. නිදිමත ගැටේ වගේ දෙනවනක් කියලා ඉස්සරහට එන්නේ අපට ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථාව ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. එයත් දැන් ප්‍රයෝජන ගන්න ඉඳගෙන හරි බලන්න. මේක වටිනාකතාවක්. පින්නතුනි දුක ඇතිවීමට හේතුව අපි තේරුම් ගන්නට ඕන. ජීවිතයේ හැබැයි සතුට ලබන්න නම් ජීවිතයේ දුක ඇතිවන හේතුව දැනගන්නට ඕන. දැන් සාමාන්‍ය කෙනා කියන්නේ පඩමුට්ටු වැඩි කරගත්තොත් අඳුරන කුච්චලෙන් වැඩි කරගත්තොත් යහළුව වැඩි කරගත්තොත් ජීවිතයේ සතුට ලැබෙනවා කියලා. බුදුදහමෙන් මේක පිළිගන්නේ නැහැ කියලා. බුදුදහමෙන් යම් යම් සැපයන් ගැන කියනවා. අත්‍ය සුඛ, භෝග සුඛ, අනත සුඛ මේ ආදී සැපයන් ගැන කියලා කියනවා. මේකේ වාග්ගේතියක් නැහැ. යමක් තියෙනවා නම් ඒක සැපයක්. ඒ තියෙනදී අනුභව කරනවා නම්, පරිභෝග කරනවා නම් ඒක සැපයක්. නයන වී ජීවත් වෙනවා නම් ඒක සැපයක්. මේ වගේ ලෞකික සැප ගැන බුදුදහමේ දේශනා කරලා තියෙනවා. ඒක නැත්තේ නැහැ. නමුත් ඒ අතරේ වඩාත්ම නිවැරදි සුවය නිවැරදි සැනසීම ලබන්නේ කොහොමද කියන මාවත දේශනා කළා. එහිදී මේ දුක පිළිබඳ සංකල්පය දේශනා කළා. කුමක් දුකට හේතුව කියන කාරණේ දේශනා කළා. දැන් අපි බලමු පින්නතුන් යම් කිසි ස්ථානයක. දැන් අපි මේ පින්නතුන් මෙතන බණහමින් ඉන්නවා. බණහමින් ඉන්න අවස්ථාවේදී යම් කිසි පුද්ගලයෙක් ඇවිල්ලා මෙතන කියනවා යම් කිසි කෙනෙක්ගේ අහවලා දැන් අනුතරකටපත් වුණා කියලා. දැන් මෙතන ඉන්න මෑණිකෙනෙක් හරි පියගෙනෙක් හරි කාට හරි දරුවේ නැත්නම් වැඩි පිළියේ සහෝදර සහෝදරියේ ලොකු අනුතරකටපත් වුණා කියලා කියනවා. කිව්ව ගමන් අර කුච්චරකම කතරෙන්නේ. කිව්ව ගමන් කලබල වෙනවා දුකට පත් වෙන හැම වෙලෙම මෙතනම කලන්තේ ඉඳල වැඩිනවා. දැන් අනිත් පැත්තේ මේ ගැන කිසිම හැඟීමක් නැහැ. දැන් මේ දුක ඇති වුණේ එක්කෙනෙකුට විතරයි. ඇයි මේ දුක ඇති වෙන හේතුව? අනිත් පැයට දුක ඇති නොවී සමන්ත විතරක් මේ දුක ඇති වෙන හේතුව ඇයි? එහෙනම් අනිත් කටේ තනන තිබ්බේ. ඇයි මේ ඊට අදාළ කෙනා විතරක් මේ දුකට පත් වෙන්නේ? ඒ පුද්ගලයාට තියෙනවා වෙනතුනි මේ සමන්ගේ කියන හැඟීම, මේ බැඳීම තියෙනවා. මේ දෙයට සමාහව ආශ්‍රය කරනවා. දැන් ඇතැම් විට මෙතන මාර්ගයේ ඉඳලා ඉස්සරහා වාහන උගක් තියෙන පුළුවන්. ඒ අතරින් එක කෙනෙකුගේ වාහනයකට ලොකු අනතුරක් පත් වුණා කියලා කවුරු හරි ඇවිල්ලා කියනවා. එතකොට සමන්ට තමයි ලොකු වේදනාවක් එන්නේ. අනිත් දෙන ගානක්වත් නැහැ ඒක. පින්නතුනි මෙන්න මේ බැඳීම නිසායි මේ වේදනාව හටගන්නේ. ඒ නිසා ඒ පණිවිඩේ එන අවස්ථාවේ හරියටම සිහියෙන් හිටියනම් හරියට සිහියෙන් හිටියනම් ඒ අවස්ථාවේදී දුක හටගන්නේ නැහැ. යම් කිසි දෙයක් පින්නතුනි ඇතෙන් රෝගයක් දැක්කනම් අනින් සංඥාවක් ඇහුවනම් නාසයෙන් ස්පර්ශයක් දැනුණනම් මේ දැනෙන ක්ෂණික මොහොතේම උපාදාන සංග පංචකයම ක්ෂණිකව හටගත්තා. කොහොමද හටගන්නේ? ඇතෙන් රූපයක් දැක්කනම් ඇසයි රූපය දෙක ඒක රූපස්කන්ධය. ඒ ඇසයි රූපය දෙක නිසා විඥානයක් හටගත්තා. ඒ විඥානේ විඥාන සංගය. ඒ තුන නිසා සංපස්සයක් හටගත්තා. විඥාන සංගති පස්සෝ. ස්පර්ශයක් හටගත්තා. මේකයි වේදනාව. ඒ වගේම රූප සංචේතනාවක් හටගත්තා. රූපයේ පිළිබඳව යම් සිත්චේතනාවක් හටගත්තා. ඒකයි සංස්කාර ඛණ්ඩය කියලා කියන්නේ. ඒ වගේම රූප සංඥාවක් හටගත්තා. රූපයේ පිළිබඳව හැඟීමක් හටගත්තා. ඒකයි සංඥා ඛණ්ඩය කියලා කියන්නේ. මෙන්න මේ විදිහට පින්නතුනි ක්ෂණිකවර ඇතැම් වෙලට අතුරු සැනක් ගන්න මොහොතක් වගේ අවස්ථාවකදී මේක ඔක්කොම හටගත්තා. ඒ හටගත්තේ අයෝනිසෝ මානසිකාරය නිසා. යම් කෙනෙක් හරියට බුදුරජාණන්ගේ දහම අහලා බාහිරටදලා තිබ බලන්න. ඒ බුද්ධිලාද පින්නතුනි සමගේ වාහනේ නෙවෙයි සමන්යිත සියලුම දේවල් සුණාමියක් වැනි දේවල් වලින් එක හත්තරයකින් විනාශ වෙලා ගියා කිව්වත් කිසිම දුකක් සමන් හටගන්නේ නැහැ. ඔවුන් හිතම හොඳට බාහිරටදලා තියෙන සමන් ගන්නෝ මේ වෙනස් වෙන දේවල් සමන් බාහිරින් බාහිර කරන්න කියලා. ඒ නිසා අර තුලින් ඇතිවන දුක අපට හටගන්නේ නැහැ. අර බලන්න සමා කැමති වෙන දේවල් වෙනස් වීම තුලින් හටගත්තු දුක. වෙනත් උදාහරණයක් අපි ගන්න. දැන් මේ පින්නතුන් මෙහෙම කියලා අරගෙන ඉන්නවා. සිල්ලරගෙන ඉන්නවත් කාගෙන්ද සිල් අද හවස මේ සිල් සමාදන්පත් මේ පින්නතුන් නිවසට යනවා. නිවසට යන අවස්ථාවේදී මේ පින්නතුන්ට හම් වෙන ලොකු මැණිකා. යන මාර්ගයේ හම් වෙන අනිත් ආම් වටිනා මැණිකා. මැණිකල හම්බවම මොකද අපි දෙල කරන්නේ? අපි වටේට බලනවා. ඒක අපේ බෑග් එකට දාගන්න. බොහොම ප්‍රවේශමින්ින් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ගෙදර අපි මේක ඉතාම සුරක්ෂිතව අපි තියාගන්නවා. ඇතැම් විට නොයෙක් තැන්වල අපේ රාත්‍රී යාමේට තැන් මාරු කරනවා. මාරු කරගෙන ඇතැම් විට බුද්ධිය තියෙනවා, ඇතැම් විට මෙත්යයක් තියෙනවා, කොට්ටයක් තියෙනවා. ඇතැම් විට ඇඳුමක් තියෙනවා නම් දුමේ තියෙනවා මේක. නැත්තම් වරන් තියෙනවා නම් වරද හංගල තියෙනවා. එහෙම නැත්නම් එළිය වස්සේ පොඩි වලකාර තියෙනවා. يعني වටින්නේ මැනික සාමයේ තියාගන්නේ. එයද රාත්‍රී කාලයෙන් කවුරු හරි ආවොත් මේක හොරකම් කරන්න. මොකද වෙන්නේ? එයාට පැනල යවන්න පුළුවන් නම් පැනල යවනවා. ගහල යවන්න පුළුවන් නම් ගහනවා අපි. ඒ විතරක් නෙවෙයි අපි මේක වටිනාකම දැඩිවම ග්‍රහණය කරගෙන ඉන්නවා. අපේ ආයතනයේ ආයුධයක් තිබුණොත් ආයුධයකින් හානියක් කළා මේ මැනික අපි ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. දැන් වෙනද නිවි හැනසිරේ නිදාගත්තුවා අපි. වේනාට මේ හොඳට කාලෙට නිදාගත්තුවා අපි දැන් අපිට නිින්ද දුන්නේ නැහැ. මේ මැනික කරන නිසා. කොහොම කාලයක් ගත වෙනකොට තමයි හිතෙනවා මේක විකුණන්න. විකුණන්නේ කියලා හිතාගෙන මේක සමහර කින් යනවා මැනික ගල් විකුණන්න දීතියට. ඉහිල්ල කෙනෙකුගෙන් ඇහුවා අහනකොට කියනවා මේ මැනිකලෙක් කර වටින්නේ නැහැ කියලා. මේක වීදුරු ගලක් කියලා. මේක වීදුරු ගලක් කියලා කියනවා. ඊට පස්සේ මෙයා විශ්වාස කරන්න යන්නේ පොළොවට මහා මොනාකල් මේක ගන්න හදන්නේ. ඊට පස්සේ තවත් දැනග ගන්න යනවා. කොහොම කොහොම කීප තැනකට මරා යනවා යන හැමදැනීම කියන්නේ මේක මැනිකලක් නෙවෙයි මේක වීදුරුවක් කියලා. මේක වීදුරු ගලක් කියලා. ඊට පස්සේ මෙයා මේ මැනිකලන් තරන් නැවත ගෙදරට එනවා. මෙයා මේක තේරුම් ගන්න මේක වටින්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා මේක හංගනවද? ඊට පස්සේ මෙයා මේ මැනිකල නිසා රැය නිදමරනවද? මේ මැනිකල කවුරු හරි අරන් යන්නවම උකට ගහනවද? බනිනවද? ජීවිත හානිය කරනවද? කිසිම දෙයක් කරන්නේ නැති නිසා කවුරු හරි ලොදු නිකම්ම දෙයක් කරනවා. දැන් බලන්න කලින් තිබිච්ච දුක්ඛක මොහොතෙන් ලැබෙනවද? කලින් එළඹෙච්ච කර නිදි මරාගෙන බොහොම දුකසේ කාලය ගත කරපු කෙනාට අර ඇතිවෙච්ච දුක් සමුදාය දැන් මේ වටිනාකම නැහැ කියලා අවබෝධ ලැබීමත් එක්කම ලැබෙනවද? ඒ දුක් කිසිවක් සමාන ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේමයි පින්නතුනි. අදහසි ජීවිතයේ වටිනාය කියලා යම් දෙයක් රැකගෙන ඉන්නවා නම් ඒ රැකගෙන ඉන්න සියලුම දේවල් යථා ස්වභාවයක් මේකයි පින්නතුනි. මේ දේවල් අපි වටිනාය කියලා හිතුවට මේවා පින්නතුනි හැබැයිසකට තොකින් වටිනා දේවල් නෙමෙයි කියලා. මේවා සමාජයේ ඉතිං වටිනාකමක් මෙහෙට දීලා තියෙනවා. දැන් හතරන් වලට වටිනාකම දීලා තියෙන හතරන් අඩු නිසා. නමුත් ලෝක යම් කිසි දවසක මේ සියල්ලක්ම රත් කරන් වුණොතින් මේ අපි බලන හැම දෙයක්ම රත් කරන් වුණොතින් අද රත් කරන් වලට තියෙන වටිනාකම තියෙනවද? ඒ වටිනාකම ලැබෙන්නේ නැහැ. ඒ වටිනාකම ලැබෙන්නේ නැහැ. ඇතැම් විට වාහන වලට අපි ලොකු වටිනාකමක් දීලා තියෙනවා. ඒක විතරම වාහන වල වටිනාකම අඩු වුණොතින් ඇතැම් විට ජපානයේ වගේ එක විට සුනාමියකට අහු වෙලා වාහන ගිහිල්ලා වාහන වල වටිනාකම අඩු වෙන පුළුවන්. ඇතැම් විට සමා පරිහරණය කළ මිල මුදල් දෙන්න පුළුවන්. රජයේ නිවැරදිණයක් කරනවා දැනට නිකුත් කරපු සියලුම මුදල් අවලංගු වෙයි කියලා. මොකද වෙන්නේ? අපේ මුදල් පාවිච්චි කරන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. අපි පරිහරණය කරන දේවල් වල තියෙනවා. දැන් පරිහරණය කරන දේ විතරක් නෙවෙයි අතුරු කරන දේවල් තමයි ඉතාම කැමති රටවල් දැන් ජපානය කියන්නේ අපි හුඟක් කැමති ඉන්නේ කාලයක් නේ. දැන් ජපානයේ ඉන්නයි පොලිමේනවා දැන් මේකට. දැන් මේවට තියෙන වටිනාකම් කිනුත් නැති වෙනවා කලින් කල. අපි හිතන්නේ මේ හැමදාම මේකම වටිනාකම් තියෙන කියලා. මේ ආසාවේ ස්වභාවයේ වටිනාකම අඩුවීමත් එක්කම මේ ආසාවක් අඩුවෙන් දැන් ජපානයේ පරිහරණ ආසාවේ කලක් කියන කෙනෙක් යන බැරි වෙලෙ කියන හැබැයි ඒක නොගියෙ හොඳයි කියලා. ඉතින් මේක හැත්තනොත් ඇති. මෙන්න මේ වගේ පිළිතුරු පාංගුණ අපි අතුරු කරන දේවල් වල වටිනාකම් සමාජ සම්පතියක් නේද? මේක ඉතාසුළු මොහොතකින් අවසන් වෙන්න පුළුවන්. ඒ අවසන් වීමත් සමගම අපට තියෙන ආශාව අඩු වෙනවා දැන් මේ ආශාවත් එක තුනක් අඩු වෙනවා. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගැනීමයි පිළිතුරු දහමින් කරන්නේ. අපි පරිහරණය කරන බාහිර දේ විතරක් නෙමෙයි. අපි මේ ඉතාම වටිනායි කියලා හිතන්නේ අපේ ශරීරය. අපේ ශරීරය ගැන තමයි අපි වැඩිපුරම ආකල්පයක් ගන්න වැඩිපුරම ආශාවක් කරන්නේ. බලන්න පිළිතුර මිනිහගේ ආශා කරන ශරීරය කඩකදී අපි හුවා ආශා කරන මේකද ශරීරේ ලක්ෂණ කාලේ අපි හුවා බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ශරීරය ගැන අපිට හුවා කලකයි කියලා අපි මේ ශරීරය හිතන්නේ ඒ හිතනම ශරීරෙම බලන්න පිළිතුර කලක් වැඩි කොමක්ද වෙන්නේ කලක් වැඩි නෙගටිවෙන් හිල වෙනස් වෙනවා කලක් වැඩි අපිට මේක පාණ්‍ය කරන වැඩි කන්දටපත් වෙනවා ඇතැම් වෙලෙ ලෙඩ වෙලෙ එක්සෑම් වෙලා මල මුත්‍ර වගුරුවන අවස්ථාවක මේ ශරීරය වෙනවා අන්න ඒ අවස්ථාවේදී මේක පිළි හිතනවා නම් ඉක්මනට මේ ශරීරයෙන් නිදහස් වෙන්න නැත්නම් හොඳයි කියලා. ඒ වෙන අවස්ථාවක් අපේ ජීවිතේ. පින්නතර මෙන්න මේ ජීවිත අවබෝධය ලබන්න. මේ ජීවිත අවබෝධය ලබන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිටම පුළුවන් අපේ ජීවිත අධ්‍යයනය කරගන්න. අපිම වයසට ගිහිල්ලා දැන් වයසට ගියාම ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. බොහෝ දෙනෙකුට එතකොට තේරෙනවා. නමුත් වෙනසුන් එහෙම තේරෙනකොට ජීවිතේ උවා අනා ප්‍රමාදයට වැඩි. සමහරට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථා උවාක් මගේ හැදෙන්නේ නැහැ. බුදු දහමෙන් හැදෙတဲ့ පින්තුනේ ජීවිතය යථා අවබෝධය ලබා ගන්න පුළුවන් අනිත්‍යයේ අධ්‍යක්ෂින් අපට අධ්‍යක්ෂ කර ගන්න පුළුවන්. විවේකීන අවස්ථාවේදී සමාගෙට දෙකින් ඕනේ රෝහලකට යන්න. ඉහිල වාට්ටුවම ලෙඩ දුක් වලට පත්වෙලි නැත්නම් බලලෙන්න. විවිධ විදියේ රෝගාබාධයන්ට පත්වෙමින් නැති ජීවිත දෙන්න බලන්න නුවණින්. ඒ වගේම සමාජයේ නිවසින් වැඩි යම්ම තාක්ෂණ ආචිතිය දෙන්න නුවණින් බලන්න. ජීවිතයෙන් මේකයි කියලා. එතකොට අපිට තේරෙනවා කලින්ම ඒ සත්‍යයටපත් වෙන කලින්ම අනිත් අය ඒ සත්‍යයටපත් වෙන ස්වභාවය දැකලා ඊයගේ අත්දැකීම අපි අත්දැකීම වඩපත් කරගන්න පුළුවන්. ඒ වගේම වෙන්වීම තුළින් ඇතිවන විරාහි දුක දැන් අපි සමීපව තම යම් කෙනෙක් කාර්යයේ ආශ්‍රය කරනවා. ඇතැම් විට කීප කෝයෙන් අපි කෙනෙක් ආශ්‍රය කරා වෙන්න පුළුවන්. ඇතැම් විට මේ කෝයෙන් ඒක නැති ජීවිතු අතර නැහැ. ඇතැම් විට හත් දවස් ගන්න කියලා දැන් ඇවිල්ලා. මෙන්න මේ වගේ පිනකින් අපි අතුරු කරන දේවල්. සමකල්පින්ම අපට ඇවිත් දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ හිතාගෙන නිසා පිනතුනේ මේ අනිත්‍යයේ නිත්‍ය සංඥාව නිසා. සමාගේ රූප සම්පන්නිය හෝ වේවා ශරීරය අවයව පිළිබඳව හෝ වේවා තමන්ගේ දූ දරුවන් පිළිබඳව හෝ වේවා තමයි සිදු කරන අය පිළිබඳව තමන්ගේ බඩු පාණ්ඩ මෙන්න මේ අනිත්‍ය දේගෙන අපි නිත්‍ය සංඥාවෙන් හිතාගෙන ඉන්නවා මෙන්න මේකයි දුක ඇතිවන හේතුව ඒ වගේම දුක්ඛයේ සුඛ සංඥාව දුක්ඛයේ පිළිබඳව අපි සැපයි කියලා හිතාගෙන ඉන්නවා බොහෝ දේවල් පිළිතුරු ජීවිතයේ දුකයි ඒකෙන් හටගන්නේ ඇතැම් විට දූ දරුවන් පිළිබඳව හෝ තමගේ දේපල පිළිබඳව හෝ මේ වගේ යථා ස්වභාවයෙන් පිළිතුරු දුක. නමුත් කලක් මේවා අපට සැප දෙනවා. සැප දෙනකොට අපි හිතාගෙන ඉන්නේ හැමදාම තමයි සැප දෙනවා කියලා නෙවෙයි. නමුත් මේ තුලින් දෙන්නේම තුලින් නැත්තම් වෙනස් වීම තුලින් දැන් බලන්න දූ දරුවන් ලැබෙනකොට දෙමව්පියන් හිතේ මේ නැත්තම් වාහ හඳුළු වෙනවා. නමුත් ඒ දරුවම බලන ටික කාලයකදී අකීකරු වෙනකොට කොයිතරම් දුකක් කියදින තමයි ලැබෙනවද? ඒ වගේම තමන්ගේ දරුවන් කීකරුව සිටියත් අවදානි දවසකදී දරුවන්ගේ සමට දෙන්නලා යන දවසේදී සමට කොයිතරම් අන්‍යයන් හට ගන්නවද මෙන්න මේ දුක්ඛයේ සුඛ සංඥාවක් තමයි අපේ ජීවිතයේ දුක ඇතිවන්නේ ඒ දුක්ඛයේ පිළිමනව හිතන්නේ නැකයි කියන ඒ වගේම අනත්ත්‍ය අත් සංඥා අනාත්මය ගැන ආත්ම සංඥාවක් අපි හිතාගෙන ඉන්නවා අනාත්මයි කියලා කියන්නේ මේ අපි අතුරු කරන විශේෂයෙන් සජීවී දේවල් පිළිම ලෝකුජ්ජනන් පිළිමනව. අපි හිතා ඉන්නේ නිත්‍ය සැප ආත්ම වූ දෙයක් මේ පුද්ගල අභ්‍යන්තරයේ තියෙනවා කියලා. නැත්නම් තමන්ට පාලනය කරන්න තමන්ට හසුරවන්න පුළුවන් දෙයක් තමන්ගේ ශරීර අභ්‍යන්තරයේ තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. මේක අපිට තියෙන ලොකු වැරදීමක්. පින්තුනේ අනක්ලකන සූත්‍රය වෙන දේශනාවල සඳහන් කරනවා අපි අපේ ඇඟිලි ටික එකතුනහම ඒ ඇඟිලි ටික එකතු කරාම අපි මිටක් කියලා කියනවා. ඇඟිලි පස හැර මිටක් නැත්තා ඒ පින්තුනේ ස්කන්ධ පංචකය හැර හැබැයි සමගත යුතු හරයක් මේ ජීවිතේ තුල නැහැ. එහෙම හරයක් තියෙනවා නම් පුද්ගලයේ මිය ගියාට පස්සේ ඒ හරය මේ ජීවිතේ තුල තියෙනට ඕන. දැන් බලන්න අපි සමීපම ඇසුරු කරන අය ඉන්නවා ශනික වේපත්ිය රෝගාබාධ වලින්නේ යනවා. බලන්න මිය ගියා මේ ශරීර ස්වභාවය. අපි මෙතෙක් කලක් ආශ්‍රය කරපු, මෙතෙක් කලක් ඇලුම් කරමු, මෙතෙක් කලක් ප්‍රිය කරපු දෙයට වෙච්ච දෙයි. සත්‍ය වශයෙන් මේ ශරීර අභ්‍යන්තරයක් තිබුණා නම් ඒක දිගටම තියෙන්නට ඕන. එහෙම නැත්නම් ඒක කිහිප තැනක් තියෙන්නට ඕන ඉස්සරවන්නේ. ඊනම් ස්වභාවයක් මේ ලෝකේ නැහැ. ඒ වගේම අසුභේ සුභ සංඥාව. අසුභ දේ ගැන අපි සුභයි කියලා හිතාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපේ ශරීරයේ පිළවන රුධිර. බුදුරජාණන් වහන්සේගේ දහමෙන් හැලසිතු ප්‍රමාණයක් වෙන් වෙලා තියෙන්නේ අපේ ශරීරය අවබෝධ කරගන්න සඳහා. බාහිර ශරීරයේ ලක්ෂණ තියෙනකොට අපි හිතාගෙන ඉන්න මේක ඉතාම සුභ දෙයක් කියලා. ඉතාම සුභයි කියලා අපි හිතාගෙන ඉන්නවා. විශේෂයෙන් අපි අඳින දේවල් වලින් ඇඳුම් ආදී ආභරණ ආදී බොහෝ විට බාහිර දේවල් මේක ඉතාම සුභ දෙයක් කියලා. ඉතාම සුභ දෙයක් කියලා මේක හිතාගෙන ඉන්නවා. නමුත් පින්නතුනි මේක ශරීර අභ්‍යන්තරය ගැත්තොතින් අපි හිතනට වඩා බොහෝ වෙනස් දෙයක් මේක අභ්‍යන්තරයේ තියෙනවා. මෙන්න මේ යථාර්ථයට අපි නුවණින් මුහුණ දෙන්නට ඕන. පින්නතුනි සමස්ත ලෝකයාම අවිද්‍යාවෙන් පිරි ලෝකයාම කරන්නේ මෙන්න මේ වැරදි ආකල්ප හතර තුන අපිව ඉරකල්ල තියන උත්සාහ කරනවා. මොනවද මේ හතර? අසුභේ සුභ සංඥාව, අනිත්‍යේ නිත්‍ය සංඥාව, දුක්ඛේ සුභ සංඥාව, අනත්ත්‍යේ අත්ථ සංඥාව. මේකට කියනවා හතර විපල්ලාස කියලා. හතර විපල්ලාස කියලා කියනවා මේකට. විපල්ලාස කියලා කියන්නේ වරද වාසියරුම් ගැන හතරක් මේක. බුදුරජාණන් වහන්සේගේ දහමෙන් කරන්න කුමක්ද? මේ අසුභ දේ ගැන අසුභ විදියට නුවණින් දකින්න උරු කරනවා. දුක්ඛේ දුක්ඛ කියන නුවණින් දකින්න උරු කරනවා. අනිත්‍යදී අනිත්‍ය හැටියට දකින්න උරු කරනවා. අනාත්මදී අනාත්ම හැටියට දකින්න අපි උරු කරනවා. බුදුදහමෙන් කරන්නේ මේකයි. සම්මා දිට්ඨිය කරන්නේ මේකයි. මෙන්න මේ නුවණින් දැකීමක් එක්කමක් දෙන්නේ පින්තුනි. අර අනිත්‍ය වූ දේවල් අනිත්‍ය වෙනකොට අපි දුකටපත් වෙන්නේ නැහැ. ශරීරයේ දෙකෙන් දෙක වෙනස් වෙනකොට අපි දන්නවා මේ වෙනස් වෙන දේක් අපි මේ පරිහරණය කරන්නේ. මේ වෙනස් වෙන දේ අපේ කරගෙන මගේ කරගෙන වෙනස් වෙනකොට අපි දුක් වෙනවා. හරියට උදාහරණයක් ඇටියෙ ලක්ෂණ මල් තියෙන ගහක් තියෙනවා. ලක්ෂණයට මල් හැදිච්ච ගහක් තියෙනවා. මේ ගහ හැටියට දැකලා මල් හැටියට දැකලා අපිට සතුට වෙනවා නම් ගැටලුවක් නෑ. යම් කිසි කෙනෙක් හිතා දෙකරන්නේ මේ ගහ මගේ ගහක් කියලා අල්ල ගන්නවා නෙවෙයි. මගේ ගහක් කියලා බදා ගන්නවා නෙවෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මල් ගහේ මල් ටික වැටෙනකොට දුක් වෙනවා නේද? ඒ ගහේ කොළ ටික හැලෙනකොට අනේ මගේ ගහේ කොළ හැලෙනවා කියලා දුක් වෙනවා. අන්න ඒ වගේමයි වෙන්නේ. මව් කුසට ඇතුළත් වෙච්ච කිමෝපියන්ගේ එකතු වීමෙන් ඇතිවෙච්ච මේ කලලය ටිකෙන් ටික මව් කුසේ වර්ධනය වෙනකොට වෙනත් භවයකින් ගලා එතනින් ගෙන් වෙලා සුත වෙලා මේ කලලයේ ප්‍රතිසන්දියකට අපි මව් කුස තුළ ඉඳලා අපි මව් කුසට මේ විඥානය සම්බන්ධ වුණාට පස්සේ එතන ටික අපිට දාගෙන ඉන්නවා මේ ශරීරය මගේ කියලා. ඒ ශරීරයම තමයි මේ ලෝකෙට පිටුණාට පස්සේ ටිකෙන් ටික පොඩි කාලෙකදී ආත්ම සංඥාවනේ. නමුත් ටික ටික අපි ඉගෙන ගැනීමත් එක්ක අපි අධ්‍යාපනය ලබනවා කියලා කියන්නේ නැහැ හැමිට මේ ආත්ම සංඥා වැඩි කිරීම මේ කරන්නේ. මේ තුලින් ඊට පස්සේ මේක තමන්ගේ කරගෙන තියෙනවා මේක. තමන්ගේ කරගෙන මේ බාහිර ලෝකයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් මේ ශරීරය. ඒ ශරීරයෙන් හැටියටම දැක්කම අපිට දුක හටගන්නේ නැහැ. කුමක් දුකට ගන්න හේතුව මේ ඇති වෙච්ච මේ හේතුඵල ධර්මයේ ප්‍රතිඵලය අපි මගේ කියලා දැඩිව මේ කරලා ගන්නවා. අල්ලගත්තට පස්සේ මේක ටිකෙන් ටික වෙනස් වෙනකොට මේක ලෙඩ වෙනකොට අනේ මම ලෙඩ වුණා මම වෙනස් වුණා කියලා කෑ ගහනවා අඬනවා දුක් වෙනවා. පින්නතුනි මේ ශරීරය විතරක් අපි දුක් වෙනවා නම් කමක් නැහැ. බලන්න අපේ මුලාව කොච්චරද කියලා. අපි මේ ශරීරයේ ඇතුළු කරන පුද්ගලයන් භාණ්ඩ ද්‍රව්‍ය හැමදේම සමේ කරගන්නවා. ඒ හැමදේම වෙනස් වෙනකොට දුක් වෙනවා. පින්නතුනි බුදුවරයෙක්ගේ ධර්මයක් කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන මේ දුක් විඳින්නට හේතු වන කාරණාව පැහැදිලිවම තේරුම් අරගෙන ඒ දුකෙන් නිදහස් වීම. එනිසා බුදුවරයෙක්ගේ ධර්මයක් කියලා කියන එක පැහැදිලිව අපි දාන ආදී පින්හාස් කරන කරේ. බුද්ධ පූජා, බෝධි පූජා ආදී සිංහාන් කළා පුණ්‍ය ධර්මයන් වැඩි කරන ගමන් අනිත් පැත්තෙන් අපි උත්සාහ ගත යුත්තේ පින්නතුනි මෙන්න මේ දුක ඇතිවන හේතුව ගැන බුදුහාමර දේශනා කර පනසාසනා තේරුම් ගැනීම. ඒ තේරුම් ගැනීම දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. යළි යළි අපි මේ ධර්ම දේශනා අහන්නට ඕන. යළි යළි මේ අහන ධර්ම දේශනා යෝනිසෝම අනිස්ථානයෙන් මෙහි කරන්නට ඕන. එතකොට පින්නතුනි ටිකෙන් ටික අපි මෙන්න මේ කරුණු ගැන නෝනින් බලනවා. මේ ඇතිවන කරුණු අනිත්‍යවන්තින් නෝනින් මෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ආකාරයෙන් මේ සත්‍යයන් බෙදෙන කොටස් කළ දැක්වුවා. ඒක පැත්තකින් පංච උපාදාන සංකේය කියලා බෙදලා දැක්වුවා. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියලා. අනිත් පැත්තෙන් ආයතන 12 පිළිවෙල දක්වලා තියෙනවා. චක්ක ආයතනය, රූප ආයතනය, සෝත ආයතනය, ශබ්ද ආයතනය වියාදී වශයෙන් චක්ක සෝත ගාන නිවා ආයමන රූප ශබ්ද කන්දරත් ඉස්පර්ශ කියලා ධර්ම කියලා ආයතන 12 පිළිවෙල දක්වලා තියෙනවා. ඒ වගේම චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් ධාතු 18ක් හැටියට දක්වලා තියෙනවා. බුදුහාමර දේශනා කරනවා මෙන්න මේ කරුණු එකනිකක් නෑර වෙනස් වෙන හැටියට නුනින් දකින්න. මේවා මගේ නෙවෙයි කියලා නුනින් දකින්න. යම් කිසි දවසක කියන්නේ නුවණක් අපිට ලැබුණා නම් කියන තුනි සමන්ගේ ශරීරයේ වෙනස් වෙනකොට ඒ වෙනස් වීමත් බාහිර ගහක් කොළක් ගියක් දොරක් යාන වාහනයක් වෙනස් වෙනකොටත් මේ වෙනස් වීම දෙකම එකම ආකාරයකට දකින්න පුළුවන් නෝනක් අපට පහළ වෙනවා. මෙන්න මේකයි දුකෙන් නිදහස් වීමේ මාවත. මෙන්න මේකයි පිටුනේ බුදුදහමේ තියෙන හැටි ඉහිලම සම්මාදිටිය. මේ සම්මාදිටියේ මුල්ම පියවර තමයි සක්කාය දිටිය දුරු කර ගැනීම. සක්කාය දිටිය කියන්නේ තමන්ගේ කය ගැන අපේ ලොකු ආකල්පයක් තියෙනවා. නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් යළි යළි නොවනේ මේ ස්කන්ධ පංචකය අපි අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් බලනවා නම් හරියට කියනොත් මහා කළු ගලකට ඒ කළු ගලෙ ඉන්න පුළුවන් වේගයෙන් කුළු ගෙඩියකින් පහර ගහනවා වගේ හරියට මෙන්න මේ සම්ම දෘෂ්ටියේ දෙවෙනි පියවර චතුසත්‍ය සම්මාදිටිය ලෝකෝත්තර සම්මාදිටිය ඒවත් විදර්ශනා ඥානය කියන්නේ මේකට. මෙන්න මේ අවබෝධය ටිකෙන් ටික ලැබෙනවා එක්කම පිටුනේ වෙනස්කම් ලෝකයේ තුළ ඒ වෙනස් වීම ආපිලස්ස නොවෙනස්කම් හිතක් සමායිත කරගන්නවා. අපේ ශරීරයේ වෙනස් වෙනකොටත් දන්නෝනේ වෙනස්කම් කියක් සමානව උරුම කරලා තියෙන්නේ. සමාත ඉස්තර මාර්ග දෙයක් නෙමෙයි මේ වෙනස්කම් දෙකේ සමානව පරිහරණය කරන්නේ. ඒ නිසා ශරීරයේ වෙනස් වෙනකොට දුක් වෙන්නේ නැහැ. ශරීරයේ ඉරියව් ටික වෙනස් වෙනවා. ඇස් ප්ලාස්ටික් ටික වෙනස් වෙනවා, ඇටේ පෙනීම අඩු වෙනවා, කණේනි මඩු වෙනවා. පින්නතුනි මේක තමයි ලෝකේ යථාර්ථය. ජනමාන්‍ය ඇතුළු සියලුම දේවල් උත්සාහ කරන්නේ මොකද? මේක නිහම දෙයක් නෙවෙයි, මේක වෙනස් වෙන්නේ නැහැ, මේක නිත්‍යයි. මේක අතුබ නැහැ, මේක සුබයි. මෙන්න මෙහෙම කියන්නේ අමස්ත කලාව කියලා ගත්තත්, ජනමාන්‍ය කියලා ගත්තත් මේ සියලුම දේවල් උත්සාහ කරන්නේ මේකේ සියල්ලක්ම එක පැත්තකට අන්‍යම ඉන්නවා. බුදුදහම හුදකලායම තනිකරණ දෙනවා අනිත් පැත්තින්ද. අර බාහිරින් ලෝකය සිංහල ලෝකෙට කියලා අන්තිමේදී පුද්ගලයන් වෙහෙසටපත් වෙලා දැඩි දුකෙන් කෑ ගහලා තමයි අවසන් ගම යන්නේ. අනිත් පැත්තෙන් බුදුදහමෙන් මේ අවබෝධය ලබා දෙනවා. මේ අවබෝධය ලබා ගත්ත කෙනා නිවිසැනසීමෙන් මේ සියල්ලක්ම අත්හැරලා යනවා. වෙනස මෙන්න මේක. ජීවත්වන කාලයේ අර ජනමාන්‍යයෙන් මේ ලෝකයෙන් කරන වෙනස් වීම තුළින් ලෝකයෙන් කරන මුලාවට පත් වෙලා ඉන්න කෙනා බොහොම අසහනෙන් කාලය ගත කරන්නේ. රූපේ වෙනස් වෙනකොට හුඟක් මහන්සි වෙනවා මේ රූපේ වෙනස් වෙන්නේ නැහැ කියලා මේක ලෝකයෙන් පෙන්නන්න. නමුත් මේ අකාරයේ ගන්න කෙනා හොඳට ඉගෙන ගිහින් දකින්නවා ශරීරය වෙනස් වෙනකොට මේ ශරීරයේ ස්වභාවය මේක වෙන්නේ. ඔව් ටිකෙන් ටික මේකට තියෙන ආශාව අඩු කරගන්නවා. අනිත් කෙනා මේකේ ආශාව වැඩි කරගෙන දුක වැඩි කරගන්නවා. දහම දන්න කෙනා මේ වෙනස් වීමට හුරු වෙලා වෙනස් වීම තමයි ජීවිතයේ අත්‍යවශ්‍යම කරගන්නවා. වෙනස් වීම ගැටීම තමයි ජීවිතය අංගයක් කරගන්නවා. දහමයි ජීවිතයයි එකක් කරගන්නවා. පින්නදින අපට වරදින ප්‍රධානම හේතුවක් තමයි අපි දහමයි අපි කියලා දෙකක් කියලා අපි හිතන් ඉන්නේ. අපි හිතන් ඉන්නේ දහම පිළිපදින එක පොඩ සිල්ගත් දවසෙ විතරක් කරන දෙයක් කියලා. නමුත් පින්නදින මේ දහමයි ජීවිතය එකක් කරගන්න හැම මොහොතක්ම සිල්ගත්තා හෝ නොගත්තා හෝ පන්සලට ආවා හෝ නාවා හෝ හැමදාම මේ ජීවිතේ වෙනස නොනින් දකින්න. අපේ ශරීරයේ වෙනසක්, තමන්ගේ දූ දරුවාගේ වෙනසක්, තමා පරිහරණය කරන බඩු පාඩවල වෙනසක්, මේ ලෝක වෙනසක්, ලෝකයේ දේවල් පිළිබඳව තියෙන ආකල්පයක් මේ හැමදයක්ම මොහොතක් පාසා වෙනස් වෙමින් ඉන්නේ. මේ වෙනස් වීමයි ජීවිතය අර්ථය. ජීවිතය අර්ථයෙන් මේක මේ වෙනස් වීම අනුව අපේ චින්තනය හරියට නිහිරුවොත් අපට ඒ වෙනස් වීම තුළින් හටගන්න දුක් ටික හටගන්නේ නැහැ. අපේ ශරීරය වෙනස් වෙනවා. ධර්මයේ දන්නේ කෙනා වෙනස් වෙනකොට දුක් වෙනවා. ධර්මයේ දන්න කෙනා වෙනස් වීම තුළින් මද පිනාවක් පහළා ඒකට සුභවාදීව මුහුණ දෙනවා. ධර්මයේ දන්නේ කෙනා සමමින් ආසියේ නිහිරට පස්සේ කෑ ගහලා හඬල ගැලපෙනවා. ධර්මයේ දන්න කෙනා ඒ වෙන්වීම තුළින් හොඳට නෝනින් දකිනවා දැන් මේ වෙන් වෙලා යනවා. නමුත් මෙයාට අකරදියායි මුණ ගැහෙනවා. මෙයා දිවස් වෙන නෝනින් දැකලා ඒ තුළින් හටගන්න දුක් ටිකෙන් සමාන දහස් වෙනවා. මෙන්න මේ අවබෝධයේ පින්නතින් බුදුදහමේ කියන්නේ බාර අරතිය. බාර බිම කැපීම කියන එකට කියන්නේ. ධර්මාවබෝධයක් නැති පුද්ගලයා මහා ලොකු බරක් මේ හිත මත තියාගෙන ඉන්නේ. ධර්මාවබෝධය කියලා කියන්නේ පින්නතුනේ මේ මහා බර බිමින් තිබ්බා වෙන. දැන් බලන්න කිසා දෝෂ මෙවැනි පැණි අය. මහා වේදනාවකින් හිටිය අය. තමාගේ දරුවාගේ මහත් වූ සංසාරයෙන් පිටය මේ දුක ඇතිවීමේ මූල හේතුව තේරුම් අරගෙන අර දුකෙන් සතුරාම නිදහස් වුණා. නිදහස් වුණා කියන්නේ මේ ඊළඟට දුක් වෙන අය නැ දුකෙන් සංසාරයෙන් බුදුහාමුදුරන් වෙතේන අයට බණ කියන්නේ ඉතිරිපත් වෙන්නේ මෙවැනි අය. බලන්න මේ යථාර්ථය හරියට තේරුම් ගත්තට පස්සේ අර දුක් ටික ඔක්කොම තමයි නැති වෙන්නේ. දැන් බලන්න මැනින් ගල පිළිබඳව මැනින් ගලේ නොවටිනා ස්වභාවය පිළිබඳව අවබෝධය ඇති වෙච්ච ගමන්ම අර ගෑ නිදි මරණයක බණිනේක අවි අවුද වලින් ගහන එක අනිත්‍ය මරණේක ඔක්කොම ක්‍රියාවලිය කිවි නැති වුණා. අනිත් වගේ තමයි මේ ජීවිතයේ සමායතුරු කරන දේ පිළිබඳව තියෙන මෙන්න මේ නොවටිනා ස්වභාවයේ හැබැයි තම අවබෝධ කරගත්ත නම් ඒ කර ගැනීමත් එක්කම ඒකේ අවබෝධ කර ගැනීමත් සමගම මේ තියෙන දුක් බොහොමයකින් අපි නිදහස් වෙනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වීම සඳහා දෙන මේ ප්‍රධාන ගැටපිළිවෙලේ ආරම්භය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය අනුව ප්‍රමාණයට ඇති කර ගත්ත නම් පින්තුනි ඒ තා ප්‍රමාණයට අපි සම්මා සංකල්පයේ යුක්තයි. යහපත් සංකල්ප ආවෙලා තියෙන්නේ. මොන සංකල්පද? අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, නෙක්ඛම් සංකල්ප. අපි කාටවත් හිංසා කරන්න යන්නේ නැහැ. අපි දන්නව සමාජ යන්නේ අනුපාදයක් උනා කියන අනිත්‍යයට හිංසා කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව සමාජ දන්නවා අර මේ අනිත්‍ය වූ ස්වභාවයේ ලක්ෂණ දේවල් පිළිබඳව යම් කිසි කෙනෙක් කාරණයක් කළා. ඒක පිළිබඳ වෙනස් වෙනවා. ඉතින් මම ආයෙ මේකට එරි වෙන්න ඕනේ කියන හැඟීමක් එනවා. අව්‍යාපාද සංකල්ප. කිසිදු කෙනෙක් කෙරෙහි අමනාපයක් ඇති කරගන්නේ නැහැ. නිතරම මෛත්‍රී සාගත වෙන්නේ අනිත්‍යය ගැන. අනිත්‍යය ගැන ලොකු අනුකම්පාවක් ඇතිවන දුක් විඳින කස්ත්‍යයන් ගැන ලොකු අනුකම්පාවක් ඇතිවන්නේ. විශේෂයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන බුදුහාමුදුරුවෝ සුභාන්තයේ කියනඟ මහරහත රහත් භාවයට පත් වෙච්ච රහතන් වහන්සේලා ලෝකයා ගැන ඉතාම කරුණාවෙන් අනුකම්පාවෙන් සිටිනවා. එන්නේ මේ ලෝකයේ මිනිස්සු මෙන්න මේ හේතුව දැනගත් නිසා හඬල වැළපිලා දුක් විඳින මේ ලෝකයේ ඉන්නේ. මේ දුකට හේතුව දැනගෙන නිසා මේ දුකේ නිදහස් වීමේ මාර්ගය දැනගෙන නිසා ඒ අවබෝධය හරියට තියෙන දහමක් අහන්න නොලැබීම නිසා මේ සත්‍යය හැඬෝ හඳුලෙමින් ඉන්නේ. හරි බයෙන් ඉන්නේ පොඩි මොහොත දැන් අපිට දැනට දැන් ලෝකේ බයක් තියෙනවා ලෝක විනාශය කවුරු දෙහිනවා කියේද කියලා. දැන් මේ බය සියල්ලක් මෙන්නේ තියෙනද? මේ ධර්මයේ දන්නේ නැති කමේ තියෙන ආදීනෙ මේ තියෙන්නේ. අපි දහම හරියට දන්නෝ නම් ලෝකේ සියල්ලක්ම වෙනස් වුණත් අපිට ගැටලුවක් නෑ. අපි දහමෙන් පිළිසරණ ලබන්නේ තියෙන්නේ. මොකද ඒකට හේතුව අපි පින්නසුනේ රහත් නෞරතේ නැවත ඉපදෙන කොන්නේ යක්මයි ආදී. ඒ ඉපදෙන අවස්ථාවේදී මේකට වඩා ඉහළ කලයකට යන්න පුළුවන් ඉතියේ කුසල ශක්තිය සමාන්තරවත් කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ඊට කලින් පුළුවන් නම් මේ සියලුම දේ ගැන ආශාව අත්හරගන්න පුළුවන් නම් අන්න ඒ ආශාව අත්හර ගැනීම වූ වැඩ පිළිවෙලට වේගයෙන් තමයි ඉදිරිවෙන්නේ. මොකද හේතුව පිළිගන්නේ ලෝකයේ විවිධ කටයුතු විවිධ ආකාරයෙන් ස්වාභාවික විපත් ඉදිරියට එනවා. එහෙම කාර්යයක් ලෝකෙ තියෙනවා. ඒ අතර අපිට නොයෙක් විදිහේ ලෙඩ රෝග එනවා. කොයි මොහොතේ ලෙඩක් අපි එක්කන් වෙද කියන්නේ දැන්. එක්කන් වෙලා දැඩි වේදනාවක් ආවොත් අපිට කෑ ගහන්න වෙනවා. වේදනාවෙන් අපි කෑ ගහනවා. වේදනාවක් ආපු අවස්ථාවේදී හරියට මොනින් දැකලා ඒ වේදනාව කාරණය කරගෙන පුළුවන්කම තියෙන ධර්මයෙන් විතරයි. වේදනාවක් පස්නාව තුළින් වේදනාවේ අනිත්‍යතාවය හරියට අපිට නොනින් දැකින පුළුවන් නම් පිළිතුරේ වෙලිය අපිට ඒ වේදනාවට ගෙන්නේ නැහැ. ඒ නිසා දිනපතාම අපි අපේ ශරීරයේ විරාමයක් නෙමෙයි මේ තියෙන්නේ. අපේ ශරීරයේ දැඩි වේදනාවල් කරන අපි යන්නේ. අපි නොයෙක් විදිහේ රෝගාබාධයන් කරා ළඟා වෙමින් අපි මේ ශරීරයේ දිනපතාම තියෙනවා. ඒ නිසා මේ සියල්ලම අපිට දුකෙන් නිදහස් වන්න එකම පිළිසරණ තමයි තහම. අපි හිතන් ඉන්නවා අපේ කල්ලි දිහේ කියලා දුරදරුවන් ඉන්නවා කියලා. ඇතැම් රක්ෂණේ දාලා තියෙ කියලා අපි හිතන් ඉන්නවා. මේ කිසිම දෙයක් මේ පිළිසින අපට රැකවරණි. අපට සැබෑ රැකවරණය ධර්මයේ තුලින් ලැබෙන නැකවරණ විතරයි. සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකල්පය ඇති වෙලා සම්මා සංකල්ප තුලින් සම්මා වාචය ඇති වෙනවා. අපි කතා කරන්නේ යහපත් වචන. මේ දැක්ම තුලින්ම තියෙන තුලින් සමාජනිකව සමාජිකවත් බලච කර ගන්නවා. අනිත් පැයට නිසා පීඩාවන වචන අපි භාවිත කරන්නේ නැහැ. බොරු කියීම, කේරන් කියීම, පරුක වචන කියීම ආදී වචන අපි භාවිත කරන්නේ නැහැ. අපි වචනේ හැකියාව පරිස්සම් කර ගන්නවා. සම්මා සම්මන්ත සමාකරණ කර්මාන්ත යහපත් කටයුතු කරන්නේ ප්‍රාණඝාතයේ සොරකම් කිරීම අදස්සා දාන වැනි කාම මිත්‍යාචාරයේ වැනි වැරදි චර්යාවල තමයි යෙදෙන්නේ නැහැ. මේ යහපත් දැක් නැති කරගත දෙනවා. සමා ආජීව සමා ජීවත් වන ජීවනෝපාය ඉතාම සැහැමි ක්‍රමයක් බවට පත් කරගන්නවා. මේ වෙනස් වන ශරීරයක් පරිහරණය කරන අපි මේ වෙනස් වන ශරීරයේ ජීවත් කරවන්න සමා අධ්‍යාත්මික ක්‍රමවලින් ධනෙ ලැබීම සපුරා මාර්ගයෙන් මේ සම්මාදික යැත්තේ එන දෙයි. ඔවුන් සතර දිගම අවබෝධයක් එනවා. අවබෝධයක් ආපු ගමන් තමයි උපයන ධනෙ දැහැමිව උපයන ධනයක් බවට පත් කරගන්නේ. සම්මා වායාම යහපත් වෑයමක් සමාදලන කිරීම නිතරම අකුසලයේ දුරු කරන්න කුසලයේ වර්ධනය කර ගැනීම සඳහා වූ නිරන්තර උත්සාහයක් සමාදලන කිරීම. සම්මා සති නිතරම සමාධියේ ඉන්නේ. මේ ලෝකයේ සිදුවන අනිත්‍යතාවය ගැන, දුක ගැන, අනාත්මතාවය ගැන හොඳ අවබෝධයෙන් නිතර සතිමත්ව සමාධියේ ඉන්නේ මෙන්න මේ සම්මාධියේ තියෙන කෙනා. සම්මා සමාධිය කියලා කියන්නේ ඒ තුලින් හොඳ සමාධියක්, සිත්යේ සබ්‍රකාරයක් නිතරම ලබන උත්සාහ කරනවා. දිනපතාම භාවනා කරනවා කුමන විදියට සමාධිය කියවස් කරන්නේ. කුමන විදියට කාර්යයන් සමාධිය තිබුණත් ඒ සියල්ල කාපියට සමා ගන්නවා සමාඩ දුකෙන් නිදහස් වීම ආවද තියෙන්නේ මේ සම්මාදිකයේ පෙරට පඩගත්තු දැක්මක් වල විතරයි කියලා දැනගෙන ඒ තුලින් හැකියාවක් තමා ඇඟට වැටෙන්නට කලින් එක්කන් වෙන්න කලින් ලෙඩ දුක් වලට පත් වෙන කලින් හිත සමාධිගත කරගෙන ඉන්නේ වැඩ පිළිවෙලට සමාදි වෙනවා. මේකටයි සම්මා සමාධි කියලා කිව්වේ. සම්මා සමාධිය තුලින් තමා හරි දැක්මක් ඇති කරගෙන ඒ තුළින් සිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගත්තු කෙනා මේ සියලුම දේවල් මිදෙන සත්‍යයට පත් වෙනවා. ටිකෙන් ටික මිදීමක් පුහුණු කරනවා. සම්මා විමුක්ති විමුක්තස්මින් විමුක්තමිති ඥානං හොති. ඒ තුනට පස්සේ මිතුනාය කියලා දැනුම අවබෝධයක් සමාදෙනවා. පින්නතුනි සම්මා දිට්ඨියෙන් අපට ලැබෙන ප්‍රතිලාභය මේකයි. ලෝකයේ බොහෝ දෙනා ජීවිතයෙන් සතුට ලබන්න, සැනසීම ලබන්න කියලා හිතාගෙන ධනය මිල මුදල් දේපල පිටපත් යන සමාජයක බුදුදහමෙන් අපට උනන්දු කරවන්නේ දිරිමත් කරවන්නේ මෙන්න මේ යහපත් දැක්මක් ඇති කරගෙන අපේ කය වචන දෙක සංවර කරගෙන හිත සමාධිගත කරගෙන මේ වෙනස් වෙන ලෝක යථාර්ථයෙන් යෝනින් දැකලා බාහිර ලෝකී සියල්ලක්ම වෙනස් වීම අවියස නොවෙනස්කම ජීවන දර්ශනයක් ලබා ගැනීමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන ලෝකේ මිනිස්සු දිරාපත් වෙන ලෝකයා දිරාපත් වෙන දේවල් හොයලා ජීවිතේ සැපරවන්න උත්සාහ කරන්නේ. ලෙඩ වෙන ලෝකයා ලෙඩ වෙන දේවල් ලං කරගෙන ජීවිතේ සැපත ලබන්න උත්සාහ කරන්නේ. දිරාපත් වෙන ලෝක සත්‍යයා දිරාපත් වෙන දේවල් ලං කරගෙන සැපත ලබන්න උත්සාහ කරන්නේ. බලන්න කිසි කොයිතරම් අර්ථවත් දේශනාවක් බුදුහාමුදුරුවෝ මේ කරන්නේ. ලෝක සත්‍යයා දිරාවට පත් වෙන ඉපදෙච්ච මොහොතේ පටන්ම ශරීරයේ මේ වෙනස් වීම දිරාපත් වීම යන්නේ. එහෙම යන සත්‍යයා ජීවිතේ සැපරමණය කියලා මොනවද රැස් කරන්නේ? දෝ දරුවෙකුට කරනවා, ඥාතින් එකතු කරනවා, ධනය, සම්පත් මේ ඔක්කොම දේවල් තන වගේම දිරාපත් වෙන දේවල්. ඒ නිසා දිරාපත් වෙන ලෝකයාට දිරාපත් වෙන දේවල් එකතු කළ කවදාවත් නියම සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි ලෝකේ වෙනස් වෙන ලෝකේ අනිත්‍ය ස්වභාවයට පත් වෙන ලෝකේ අනිත්‍ය දේවල් රැස් කරලා ජීවිතේ සැපල මනුස්සා කරන්නේ. තමන්ගේ කාර්යය තුනේ බාහිර හැම දෙයක්ම පින්නතුනේ මොහොතක් පාසා වෙනස් වෙමින් මේ තියෙන. ඒ වෙනස් වෙන දේවල් රැස් කරලා කවදාවත් ජීවිතේ සැපල බන්න බෑ. සැපල ලැබුණත් ඒක සාර්ථකයි ඒ දෙයෙන් වැඩ යනකොට තමන්ගේ ඒකෙන් දුක ඇති වෙනවා. ඒ වගේම මරණයට පස් වෙන ලෝක සත්‍යයන් මරණයට පස් වෙන දේවල් රැස් කරලා ජීවිතේ සැපේ ලබනවා කියලා හිතාගෙන ඉන්නවා. තමයි සිරුකන සජීවී දේවල් විතරක් නෙවෙයි අජීවී ගහ කොළක් ඉන්න තුනේ කවදාහරි දවසක විනාශයට පත් වෙනවා. මෙන්න මේ දේවල් සැපය පිළිසරණක් ඇටියට යම් කෙනෙක් හිතාගෙන ජීවිතේ සැපල මනෝත්සාහ කරනක් ඉන්න තුනේ ඒක හරියට මිරිගුව පස්සේ ගිහිල්ලා වතුර සොයන්නේ ගියාම මිරිගුව පස්සේ ගිහිල්ලා වතුර තිබහට වතුර පානය කරන්න කවදාවත් පුළුවන් කමක් නෑ. අපේ පින්නතුනි මිරිගුවක් පස්සේ දුවන වගේ මේ ජීවිතය අපි යන්නේ. දහම නැති නැති දහමක් මුණ නොගැසුණු ජීවිතය යන්නේ මිරිගුවක් පස්සේ දුවන මුවන් වගේ ලෝකේ යන්නේ. ඒ නිසා සැබෑ ජීවිතේ සැබෑ අවබෝධයක් ලබන්න නම් ලෝකේ සියලුම දේවල් වෙනස් වීම අවියස්වන වෙනස් වන එකක් සමායත කරගන්න. ඒ ඇති කර ගැනීමේදී පින්නතුනේ සමාගයේ සීලය වැඩගත් වෙනවා. ආය වශයෙන් සම්මර කරගැනීම වැඩගත් වෙනවා. කල්‍යාණ මිත්‍රාන්ත්‍රය වැඩගත් වෙනවා. අධර්ම ශ්‍රවණිය වැඩගත් වෙනවා. යෝනිසෝ මනසකාරය වැඩගත් වෙනවා. ඒ සියලටත් එක්ක පින්නතුනි නිතර මෛත්‍රී සහගත හිතක් අපි ඇති කරගන්න ඕන. සමාජයේ බොහෝ දෙනාට මනසින් දුක් වෙන්නේ අනිත්‍යය ගැන තියෙන අමනාප නිසා. අනිත්‍යය ගැන බොහෝ විට අපි අමනාපෙ ඉන්නේ. අමනාපෙන් ඉන්නමයි කියන මහා දුක් ගොඩක් අපි කරගහගෙන මේ ඉන්නේ. කෙනෙකුට කවුරු ගැනවත් අමනාපයක් ඇති කරගන්න දෙයක් නැහැ. සාමාන්‍ය ලෞකික සත්‍යයට ගත්තොත් මේ හැම සත්‍යෙම අපට සැතරේ මොන හේතුවෙන්ද? අපේ දෙමාපිය අපේ දූ දරුවන් හේතුවෙන් මේ ලෝකෙ ඔක්කොම ඉන්නේ. ඒ නිසා අමනාපයක් ඇති කරගන්න දෙයක් නැහැ. අනිත් පැත්තෙන් අමනාපයක් ඇති කරගන්න පුළුවන් මට්ටමේ ආත්මයක් මේ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ නැහැ. අනාත්ම වූ දෙයකට අපි අමනාපෙල ඉන්න ඒකේ තේරුමකුත් නැහැ. එනිසා මෙන්න මේ අනිත් පුද්ගලයන් සමග තියෙන අමනාපය දුරු කරගෙන නිතර මෛත්‍රී සාගත ටිකක් ඇති කරගන්න ඕන. කරණීමේ සූත්‍රයේ ආරම්භයේදීම තියෙන්නේ ඒකයි යම් කාන්තපදයක් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් එවිට කෙනාගේ ළඟ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි තමයි ඉතුරු කරන අය පිළිබඳව තියෙන මෛත්‍රී සාගත ස්වභාවය. කෙනෙක් ධර්ම මාර්ගයේ යනවද නැද්ද කියලා බලන්න පුළුවන් එක ලක්ෂණයක් තමයි ඒ පුද්ගලයා අනිත්‍යය කෙරේ දක්වන ආකල්පය. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයම මෛත්‍රී ශාසනයක් නේද? මෛත්‍රිය පදනම් කරගත් දර්ශනයක් මේක සම්පූර්ණයෙන්. ඒ නිසා තමයි ධර්ම මාර්ගයේ කොච්චර යනවද කියන එක ප්‍රකට වෙන කාරණයක් තමයි තමයි අතුරු කර තමන්ගේ දරුවන් විතරක් නෙවෙයි. බුදුහාම දේශනා කළා මාතායකාන් යම් පුත්තං ආයුසායක පුත්තමන් වාක්‍යේ ඒ වාක්‍යයේ සම්බෝධේසු මාන සම්භාවය පරිමාණං කියලා. තාපිතියම් අම්ම කෙනෙක් මවක් තමන්ට ඉන්න එකම පුතා කෙරෙහි යම් කිසි සෙනෙහසක් දක්වනවා නම් ඒ තරම් සෙනෙහසක් කරුණාවක් ලෝකේ හැම සත්‍යයක් කිරීම දක්වන්නේ නැහැ කියලා. ඒ තාපිතියනි ලෝකේ සැබෑ සතුට සැබෑ සැනසීමක් කරා යන්න අපේක්ෂා කරනව නම් මාවට මෙය දුක තේරුම් අරගෙන දුක යන්තික ප්‍රමාණයක් අපි තේරුම් ගන්න දුක ඇතිවන්නේ මේ ආශාව නිසා කියන අදහස් තේරුම් ගන්න ඒ තේරුම් ගත් ප්‍රමාණයක් අපි දුකට හේතු තෘෂ්ණාව අඩු කරගන්නවා තෘෂ්ණාව යන්තික ප්‍රමාණයක් අඩු කරගත්තා නම් අඩු කරගත් ප්‍රමාණයටම අපි නිවන ස්පර්ශ කළා වෙනවා ඒ තා ප්‍රමාණයට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිත කළා වෙනවා දින විසාකාව බුදුරජාණන් වහන්සේ වෙත ආව තමයි මිනිවිරියක් නිය කියපු අවස්ථාවකදී මිනිවිරිය නිය ගියාට පස්සේ මේ විසාකාව උගන් සංගයකට පත් වුණා බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාව ඔබ දැන් බොහොම දුකින් ඉන්නේ ඔබගේ මිනිවිරිය නිය කියලා ඔබ කැමතින් මේ ඇඹුළු රජගහ නුවරම ඉන්න අය ඔබගේ මුණුබුරු මිනිවිරියන් වෙනවා දැකින ඔබ කැමතිද කියලා හුවා ඔව් ස්වාමීන් මම කැමතියි කියලා කිව්වා බුදුහාර සඳහන් කරනවා එහෙමනම් විසාකාව ඔබට හැමදාම අඬලා ඉන්න වෙන්නේ නැහැ කියලා. එනිසා යම් තාක් අපි ආශාව මේ ආශාය මෛත්‍රියෙන් දෙකක් නේ. මෛත්‍රිය වැඩිම වෙනම දෙයක්. නමුත් ආශාව යම් කිසි කෙනෙක් මගේ කියලා යම් තාක් ප්‍රමාණයට අපි ලං කරගත්තනම් අපිට එතනම අපි මේ ලං කරගත්තේ සැපදයි කියලා. නමුත් මෙතන මතක තියන අපි ලං කරගත්තේ මේ දුකයි ලං කරගත්තේ. සැපතක් විදිහට පේනවා වෙනුවට ආශාවෙන් යමක් සමාලං කරගත්ත නම් ඒ සමගම මහත් වූ දුක් සමුදාය සමාලං කරගත්ත වෙනවා. ඒ නිසා සමාන් නොයෙක් විදිහ නිරක්ෂා කරන අතරේදී ගෘහස්ථ ජීවිත ගත කරන අතරේදී බුදුදහමේ කියන මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා සමිතින් තුනින් අපි අපේ චින්තනය මෙහෙවන්නට ඕන. එහෙම නොකරොත්ින් අපි මේ සම්බුද්ධෝත්පාද කාණයම අපි ප්‍රයෝජන නොගන්නා වෙනවා. ඒ නිසා මේ බුදුදහමෙන් මේ අපේ ලබා ගන්නව මනුස්ස ජීවිතයෙන් ප්‍රතිඵල ගන්නවායි කියලා කියන්නේම මෙන්න මේ දහමොත්තේ සමාධි චින්තනයෙන් හැදීම. ඉනොතන අද මේ ධර්ම දේශනාව සමගන්නේ මේ පිටුම් සත්‍යකේ ජාතකල දෙනවා. කෙනෙකුගේ අර්ථ ජීවිත කාලය කරන කින්කම් වලින් වැඩ කර ගන්න පුළුවන්ද? නැත්නම් ඒ ඔව් ඉපදෙනකොට කර්ම යන රැගෙන එකක්ද? මෙන්නට ඕ කියලා කියනත් නෑ කියලා කියනත් නෑ. සමාන ප්‍රශ්නයක් විතර ඕ නෑ කියලා උත්තර දෙන්න බෑ. සමහර අයගේ ජීවිත තියෙනවා එතෙන් මෙතෙ නිශ්චිත කාලයකින්ම මියන අය එනම සමහර අය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් සුප්‍රබුද්ධ රජතුමා වගේ අය බුදුහාමුදුරේ දේශනා කරා සාවදීන හතකින් සුප්‍රබුද්ධ රජතුමා මෙන්නහවල් මාළිගේ 15 මාළිගේ මියන නේද. ඒක බුදුහාමුදුරන්ට වෙනස් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වගේම විරෝධක කුමාරයාගේ කරුණ තියෙනවා විරෝධක කුමාරයා මුළු සාක්‍යයන්ම ඝාතනය කරන්න ගියා. ඕනෑටි වැටියම් කිසි ප්‍රශ්නයක් මත ලොකු වෛරයක් හටගත්ත සාක්‍යන් පිළිබඳව සාක්‍යන් විනාශ කරන තුන් පාරක් යන උත්සාහ කරා විදුලබ කුමාරයා තුන් පාරම බුදුහාමුදුර මැටිහත්වල නැවැත්තුවා. නමුත් හතරෙනි පාරක් යන සූදානම් වුණා බුදුහාමුදුර හතරෙනි පාර වැරද්දුවේ නැහැ. බුදුහාමුදුර දැනගත්තා මෙයාව වරක්වන්න බෑ මෙයා මේ හැම දෙයක්ම සාක්‍යන් ආමෘත එකතු වෙලා කරපු බලවත් අපලයක් මේ විපාක දෙන්න යන්නේ. ඒ නිසා ඒ මරණය වරක්වන්න බෑ කියන එක බුදුහාමුදුර අවබෝධ කරගත්තා. හතරෙනි පාර බුදුහාමුදුර වැඩම කළේ නැහැ. හතරෙනි පාර විරුද්ධ කුමාරයා ගියා මුළු සාක්‍ය වංශය කියනවා මහා නම සාක්‍ය හැර කියපු දෙනෙක් හැරෙන්නට මුළු සාක්‍ය වංශයම සමහර ඝාතනය කළා. සමහර මරණ වරක්වන්න බැරි මරණ තියෙනවා. නමුත් මිනිස්සු මේ පිළිතුර නැහැ ඇති ආයු වඩන කුමාරයා වැනි අවස්ථා ගැන සමහර අවස්ථාවලදී සමහරයගේ මරණ මියන්න කාලයක් ළඟලා තිබුණත් අමහර කුසල දහම් කරලා බුදුහාමුදුර පිළි දේශනා කරලා අර දින හතින් මියන් හිටිය කුමාරයා බොහෝ කරක් ආස වැඩ කළා ඕට පින් දහම් කරවලා. ඒ නිසා සමහරකට පුළුවන් වයස වැඩි කරගන්න පින් දහම් කරලා. නමුත් සමහර අය එහෙම වැඩි කරගන්න බෑ. හැබැයි ඉතින් කවදාවත් හිටියත් මියනවා. හැමදාම විවත් වෙන්නේ නැහැ. එනිසා යම් කිසි විදියකින් කාලය දිග කරගැනීමේ හැකියාවක් තියෙනවා සමහර අයට සමහර අයට බැරි අවස්ථා තියෙනවා. නමුත් වෙනුවෙන් බුදුදහමේ වැඩිපුර වර්ණනා කරන්නේ ආයුෂ වැඩි කරගැනීම නෙවෙයි. මේ ඉන්න මොහොතේ සතියෙන් නුවණින් ඇකිතා ධර්මයේ ප්‍රගුණ කිරීම තමයි බුදුදහමෙන් වර්ණනා කරන්නේ. අපිට බොහෝ විට අපේ තියෙන ලක්ෂණයක් තමයි අපි ජීවත් වෙන කාලේ ආයුෂ ගැන ඉතර හැඟීමක් නැහැ. ඔහේ ආවට කියට ජීවත් වෙනවා. ජීවත් වෙන මරණාසන්න වෙනකොට ඔන්න අපිට ලොකු කලබලයක් එනවා. එතකොට හරි ඉක්මන් පිළිලා අංගරන්න ගන්න දෙන්න පිළිත් තහන්න හරි කලබලයක් තියෙනවා. එහෙම නෙමෙයි පින්නතුන් ජීවිත ආපදින ලැබෙච්ච මොහොතේ සටම්ම අපි අපේ සමස්ත ජීවිතයේම ධර්මයක් එක්ක එකට බද්ධ කරගෙන අපි ක්‍රියා කරන්න ඕනේ. එතකොට අපේ මරණය අදද තව අවුරුදු 50කින්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ. මොකද සමා මෙතන හදිහට දැහැමි ජීවිතයක් ගත කළා නම් ධර්මානුකූල ජීවිතයක් ගත කරා නම් අමන්ට මේට වඩා ඉහළ ජීවිතයක් ලැබෙන්නේ. ඒ ලැබෙන තැනක් ධර්මය ප්‍රගුණ කරන්න පුළුවන් තැනකුයි සමන්ට මුණගැහෙන්නේ. එනිසා ඒ වාක්‍ය අපට තියෙනවා. එනිසා සමහර අයගේ අවශ්‍ය වැඩි කරගන්න පුළුවන් සමහර අයගේ අවශ්‍ය වැඩි කරගන්න බැරි වෙලාවලුත් තියෙනවා. බුදු දහමේ හැටියට මේක නියතයක් නෙමෙයි. සමහර නියත දේවල් තියෙනවා නේද? දැන් මරණය සිදුවන ආකාර කීපයක් තියෙන එක ආයුෂයේ මරණ. ආයුෂය ඉවර වීමෙන් සිදුවන මරණ තියෙනවා. කම්මකේ මරණ. කර්ම ඉවර වීමෙන් සිදුවන මරණ තියෙනවා. උභයංකේ මරණය. ආයුෂය කර්මයන් දෙකම එකට එක මොහොත ඉවරල සිදුවන මරණක් තියෙනවා. ඒ වගේම උපච්ඡේදක මරණ ඒ දෙකම සිද්ධි කලින් සිදුවන මරණක් තියෙනවා. අනතුරු වලින් අතීතයේ සිදුවෙච්ච කර්ම විපාක වලින් ආදී වශයෙන් සිදුවන මරණක් තියෙනවා. මේ සමරණ ආකාර කීපකින් සිදු වෙනවා. ඇතැම්ම අපි අවශ්‍ය දීර්ඝ කරගන්න පුළුවන් විශේෂයෙන් බස් පිළිවෙත් කිරීම, බණ භාවනා කිරීම, වැඩේ යන සැලකීම්, එමන් අභිවාදන සීලෙත් දකින ගාතාවක් තියෙන්නේ. ඔය ආයු වඩන කුමාරයාගේ කතාවක් තියෙන්නේ. ඊතර සිල්වත් ගුණවත්තුන් වඳිනවා පුදනවා නම් ඒක අවශ්‍ය දින වෙන හේතුවක් වෙනවා. දෙකනම් වැඩිනේ කියලා කිව්වේ ආයත ගැන හැමදේම සමාජ දැන් අපිටුම දැන් කෙනෙක් තව වෙන හදටින් මෙයන්ින් ඔය කියලා. නමුත් යාගේ කර්ම ශක්තිය කුසලකත් බලවත් වෙනකොට අර නැරෙන තින අවස්ථාව මාගේ යන නැහැ දැන් මිට. ඒක ප්‍රමාද වෙනවා කුසලකත් ප්‍රබල වෙනවා. ඒකෙන් තමයි වෙන්නේ ඒක ඇත්තම කර්මය කියන එක ඉතාම සංකීර්ණ දෙයක් අපට සාමාන්‍ය විග්‍රහයකින් කියන අමාරුයි. මේක නිසාම මේක වෙන්නේ කියලා. නමුත් මේ හොඳ කර්ම ශක්තියෙන් දැන් බුදුහාමර පැහැදිලිවම දැක්කන යන ආයු වඩන කුමාරයෙකුට කතාවක් තියෙනවා. කුමාරය දින හතකින් මියන් සිටියා කියන්නේ බුදුහාමර දැකලා පුළුවන් ද කියලා මේක වළක්වන්න බුදුහාමර පුළුවන් කියලා කිව්වා. ඒකට අනුව පිළිත් දේශනා ක්‍රීමාදී පින්තහම් කීපයක් ගැන කිව්වා. ඒක කරාට පස්සේ ඔහුට චිත්තගම වේදිනියවත් තියෙන මෙලවදීම කරපු කර්ම ශක්තිය බලවත් වීම හේතුවෙන් සමන්ජේ ආශිර්වාදයක් වෙනවා. කුසල කර්ම ශක්තිය බලවත් වෙනවා. දැන් අපි කියමු දැන් ආහාරයක් ගන්නකොට අපි දැන් අපි ආහාරය නොගිනික සත්‍රාණි වෙනවනේ. නමුත් අපට ආහාර ගත්තොත් යන්ත පානිට අපිට ශක්තිය වීමක් සිදු වෙනවා නේද? අන්නේ වගේ තමයි කර්ම ශක්තියින් අපි කර්මයක් ආහාරයක් ඇතින්නේ. මනෝ සංචේතන ආහාර කියන්නේ කර්මයක් ආහාරයක්. අන්නේ ඒ කර්මීය ආහාරයක් බවට පත් කළා කර්මයේ ශක්තිමත් වීම මෙතන වන්නේ. ආහාර හතරක් ගැන බුදුදහමේ තියෙනවා. අවලංකාර ආහාරය, අස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඤ්ඤාණ ආහාරය කියලා. මෙතෙන්දි වන්නේ අර මනසින් සිදුවන මනෝ විඥාන ආහාරය විඥාන මේ මනෝ සංකේතන ආහාරය නැත්නම් කර්ම ශක්තිය ආහාරයක් වශයෙන් ප්‍රබල කිරීම කරන්නේ. ඒක විවිධ ආකාරයෙන් සිද්ධ වෙනවා. අපි ඇතැම් විට ජීවිතවලට ලැබෙන පින්කම් කියනවා අපි අනිත් පැයට මෙහෙත් එක්කලින් සලකනවා නම් හතර නේච්චට සලකනවා නම් ලෙඩ දුක් වල එකපත් එකට පිට වෙනවා නම් අපේ ආර්ථික වැඩ වෙනත් ඒක හේතුවක් වෙනවා. කෙනෙක් මරණ මොහොතේදී සිහි කරගන්න යුතු හොඳම දේ කුමක්ද? මරණාසන්න මොහොතේ ලඟාට පස්සේ සිහි කරන්න ඕන හොඳම දේ ගැන මේ කියන්නේ. කාරණා කිහිපයක් තියෙනවා සිහි කරන්න ඕනේ. දැන් දස සංඥා ගැන කියන ගිරමාන සූත්‍රයේ දස සංඥාව ගැන කියනවා. ඒ දස සංඥාම වැදගත් වෙනවා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුබ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, ඊරාල සංඥා, නිරෝධ සංඥා, සකලෝකේ අනිවිරත සංඥා නිවතින් ඒ සංඥා 10ම වැදගත් වෙනවා. ජීවිතේ ඕනම අවස්ථාවක ඒ වගේම මරණාසන්න මොහොතේ අතිශයින් වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම මරණාසන්න මොහොත වන විට අපට තියෙනට ඕන ප්‍රධානම හැකියාවක් තමයි විරාග සංඥා කියන එක. විරාගය කියන්නේ නොයනීම කියන එක. මරණාසන්න මොහොතේ බොහෝ දෙනාගේ ජීවිත ආශාව නිසා තමගේ දරුවන්ගෙන්, තමගේ ඥාතීන්ගෙන්, තමගේ දේපළවලින් වෙන් වෙලාට බැරි කමක් තියෙනවා. බොහෝ දෙනා ප්‍රේතාසන බවට යන්න හේතුව මේකයි. දේවල්ට ආශාවෙන් තමයි මියන්නේ. ඇතැම්කට තමන්ගේ නිවල් හුඟා මහන් කියලා හදාගත්තා නම් දේපළට හුඟා ආශාවෙන් හිටියා නම් පින්දහම් නොකර ඒවට ආශා කළ හිටියා නැත්නම්ක ගෙදරට මාසා කරමින් හිටියොත් මොකද වෙන්නේ? ගෙදරමයි ඉපදෙන්නේ. ගෙදරමයි ඉපදෙන්නේ නමුත් ගෙදර ඉපදෙන්නේ කොහොමද? මනුස්සයෙක් වශයෙන් ඉපදෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් එහෙම නෙවෙයි ඉපදෙන්නේ. ඒකයි හානි. ඒ නිසා පින්දහම් කරමින් ඒ අයත් එක්ක එකට සසර යන්නත් පැතුමට ඒක වරගන්නේ නැහැ. එතකොට සසර සුගති ගාමීව ඒගොල්ලන් එකට පින්දහම් කරමින් යනවා. දැන් මෙතන ඒ නිවසේ මත් ඉපදෙනවා. තරුව වෙලා මනුස්සයෙක් වෙනවා. නමුත් ඒක නෙවෙයි වරද. ඇතැම් දක් පින්දහම් නොකර මේවට දැඩි ආශාව ලෝභයේ මුල් කරගත්තු චේතනාවලින් පිටියොදී ඇතැම්ට වෙන් වෙලා යනකොට කෑ ගහන කෙලක් ඇති. මේ දේවල් දිනනවා. අනෙක්වල් බලා ගන්න කියන දරුවෝ ටික බලා ගන්න කියලා කෑ ගහනවා. මෙන්න මේ ආසයන් මිය ගියාට පස්සේ තමයි බොහෝ දෙනෙක් වේදාත්ම භාවයට යන්නේ. ඒ නිසා අපි මේ ඉන්න තැනින් පහළට වැටෙන්න හොඳ නැහැ. අපි හැකිතාක් මේක මරණාසන්න මොහොතේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. මේක අපේ ජීවිත වලින් නිතරම පුරුදු පුහුණු කරලා තියෙන ඕන දෙයක්. විරාග සංඥාව භාවිත කරලා තියෙන ඕන දෙයක්. සමහර ඇතැමෙල මේ ආශ්‍රය මුණුකුරු මිනිහ පිළිඳ ආසා ගන්නවා. එහෙම සිතින් කිහිපයක් මෑත කාලේ තියෙනවා. ඇතැමිට ළමයට වා කතා කළා ළමයින්ට ඇතැමිට ප්‍රේතයන් වෙලා ළමයින්ට ආවේ තේනවා පස්සේ. ඊට පස්සේ ළමයටවත් ඉන්න නැහැ. ඒ නිසා ගරුවන්ට ආසා කරන්නේ නැති සමහර ඇතැමිට මුණුකුරු මිනිහ පිළිඳ ආසා කළා. ඒ අයටත් දුකටපත් කරනවා. ඒ අය තමයි අපට පත් වෙනවා. ඒ නිසා ද්‍රව්‍යයන් වලට විතරක් මේ කුද්ධලන්නේ දින ආසා වුණත් අපිට ටිකින් ටික අඩු කරගන්න ඕන. ආසාව කියන්නේ අපට සතර දුක් විඳින හේතු වෙන දෙයක්. හැබැයි සමා උපයන දේ කියන්නේ ඇටියට අපි මේ පිනතුන් දේවල් උපයන ඒ වරද නෙවෙයි. හැකිතාක් ගන්න උපයන බුදුදහමෙන් නම්බු කරලා තියෙනවා. නමුත් ඒ දහම උපයන දේට හැම වෙන්නට ඕන. ඒ උපයන දේ තමන් පරිහරණය කරන්න ඕන, තමන් ඥාතින් දෙන්නට ඕන. දැහැමිව ආධුනික කටයුතු වල ගන්නට ඕන. එහෙම කරන එක වරදක් නෙවෙයි. හැබැයි මේ උපයන දේ තමන්ටම දෙහිසාගෙන ගැටේ තෘෂ්ණා දෘෂ්ටි මාන වඩාවර්ධනය කර ගැනීම සඳහා වූ වැඩ පිළිවෙල හදනවා නම් ඒක අපට සුදුසු දෙයක් නෙවෙයි. එනේ සාමලින් ගන්නේ උපයන තමා උපයන දේ හොඳට පරිහරණය කරලා තමා ලස්සනට ජීවත් වෙන්නට ඕන. ඒෙන් අනිත්‍යයට පිටක් වෙන්නට ඕන අපි. අපට ධනෙ ලැබිලා තියෙන පිණිසුනි අපට විතරක් නෙවෙයි අනිත්‍යයට දෙන්න. අපට ඇස් දෙකක් ලැබිලා තියෙන්නේ අපිට බලන්න විතරක් නෙවෙයි ඇස් දෙක නොකෙන අනිත්‍යක දුරව කරන්න. අපිට හොඳට ශරීර සම්පතිය ලැබිලා තියෙන්නේ අපිට කෙනින් යන විතරක් නෙවෙයි කෙනින් ඉන්න බැරි අයටත් දෙපයින් ඉන්න පුළුවන් විදිහට ශක්තිය ලබන්න. ඒ නිසා අපි ලබාගත් ශක්තිය පුණ්‍ය මහින්ින් ලැබුණු ශක්තිය තවදුරටත් අහුරු වෙන නම් ඒ පුණ්‍ය ශක්තිය නිවන සඳහා යොමු කර ගැනීම සඳහා උමාවට යෙදෙනවා නම් අපි ඒ ශක්තිය අනිත්‍යයේ යහපත වෙනුවෙන් කැප කරන්නට ඕන. ඒක තමයි අපි මෙවැනි බුද්ධෝත්පාද කාලයකින් ලබන ප්‍රධාන මාර්ගය. පරිවර්තනාත්මක ජීවිත වලින් සුදුසු දහම් කරන්නේ මේ පික්මකාරක වාදයක් වේවා කියලා සාමෝධික ප්‍රාර්ථනා කරනවා. සෙන්තරගත සීලම කුලධර්මයන් ඔබ අහනින් නියමකින් බලාපොරොත්තු වෙන විචාම් ඥානකිට පැත්තනම් ඒ සීලම ඥානකින් මේ මනෝදන් දෙත්වා විශේෂයෙන් ගුණ කෙන පෙරේරා මහත්මයා ඒ වගේම මානින් පෙරේරා මහත්මයන් දෙවියන් වහන්සේ මේ දෙනාගේ ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයේ තියෙන සම්භාවී වෙන පිනතුන් අනුමිය ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා කිරීම මාර්ගයෙන් දැක්කරගත් මේ තීන මොකද නන්දිය බලන්නේ මේ හැමදෙනාගේම මෙලව ජීවිතවන් සමත් වේවා නිදුක් නිරෝගී සම්පන්නල වේවා සතර ජීවිතත් දුපත් සාන්තනම් බෝලව සුත මොනවත් දෙයක් කරන සේවා කියලා ප්‍රාර්ථනා ඔන් තුම් දෙන්නේ සිතානිනෝ දුකින් දෙලෙන සත් දුකින් මිදෙත්වා සොන් තැලෙන සත් සොන් තාත් දෙත්වා නිතින් මෙහෙම සත් සුවපත් දෙත්වා නම් දනන් තමයි සම්මාන කරගෙන